සම් සන්නේත සාකං සුචිසාරදී සම් සන්දේර අං සන්න තනුපලා සම් සංලාපදේසින් පනවේලිසා සම් සංසාදිගං කේවලමෝහනා සම් සන්නාහ කන්මාරණී විසේසම් සංසේවිතං දාසි මුදාර ආසම් සංහාර ධම්මං පනමේ සදාසම් සංදාස ගන්නාසිත පාපනාසම් සන්නාප දන්සින් අතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගන් පනමේරසාසං සතර සැඩසායුර නවතා නිවන් වැඳ පැතිරනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදන හම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන යෙලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිලි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනින් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනින් නිතිපතාකින් සරු මහා සංගන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ වික්ඛවේ අභිඤ්ඤා භාවේ සම්බා සමතෝ ච විපස්සනාච ගෞරවනීය ආදරණීය වහන්සේලාගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද මේ විහාරස්ථාන රැසෙච්ච පින්තුන් මේ අස්ථාවේ පටන් භාවනා වැඩසටහනෙහි මූලික කරුණු ශ්‍රවණය කරලා ඊට අදාළ භාවනා වැඩමටයි සූදානම් වන්නේ. අප බුදුදහම තුළදී කරුණ සාකච්ඡා කරද්දී භාවනාවට ප්‍රධානතනක් හිමි වෙනවා. භාවනාව කියන්නේ හිත පිරිසුදු කර ගැනීම. එක අතකින් හිතට අකුසල විතර්ක දුරු කරලීම, අනිත් අතින් කුසල විතර්ක දිනු කර ගැනීම. අප භාවනාව ආකාර කිහිපයකින් සිදු කරනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල භාවනාව පුණ්‍යක්‍රියාවක් විදිහට පැහැදිලි කරනවා. ඊළඟට ලෝකෝත්තර ගමන මාර්ගයේදී අරහත් මාර්ගය පැහැදිලි කරද්දී සමත විදර්ශනා වශයෙන් භාවනාව නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒක අපේ චිත්ත භාවනා, අඤ්ඤා භාවනා කියලා කියනවා. නැත්තම් සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා කියලා මේක පැහැදිලි කරනවා. සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා කියනවා. වෙනත් විදිහකින් කියනවා නම් සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ හිත පිරිසුදු කර ගැනීම. ඒ හිත පිරිසුදු කර ගැනීම ඉහළම ක්‍රමවේදය තමයි. එක පැත්තකින් මෛත්‍රී භාවනා දියුණු කිරීම, අනිත් අතින් සතිපට්ඨාන දියුණු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් ආනාපාන සතිය දියුණු කිරීම. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා හිතේ ධානාංග ඉස්මතු කර ගැනීම. විපස්සනා භාවනාවෙන් කරන්නේ අවිද්‍යාව, මෝහය සම්පූර්ණ දුරු වෙන ආකාරයට අනිත්‍ය දුකනාත්ම මෙනෙහි කිරීම. එතකොට මෙන්න මේකෙන් තමයි ඇත්තටම අපට දුකින් නිදහසෙන් පුළුවන්කම තියෙන්නේ. අපේ එදිනෙදා කරන ජීවිතවලින් අධ්‍යාපනය, රැකිරක්ෂා, යුතුයකම්, වගකීම් මේ වගේ දේවල් වලින් කරන්නේ අපට නිදහසේ සැනසීමෙන් අපේ දෛනික කටයුතු කරගෙන ජීවත් වෙන එක විතරයි අපිට එකින් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි කොච්චර ආර්ථිකින් ජීවත් වෙන්න කියලාද? අපිට කොහෙතනින් ඉහළ වැටුපක් ලැබුණාද? අපේ ළඟම කෙනෙක් මිය ගියාම එන දුක දුරු කරන්න අපි ලබපු අධ්‍යාපනයෙන්වත්, උපාධියෙන්වත් මිල මුදාගන්න පුළුවන් කමක් නැහැ. අපේ පිරිසක් මැදදී කෙනෙක් අපිට බැනවති නරක වචනේ. අපේ හිතෙන් වා දුකක් ඇති වෙනවා, දුකටපත් වෙනවා, ලැජ්ජාවක් හට ගන්නවා. අන්නේ දුකෙන් අපිට නිදහස් වෙන්න බෑ. අපි හොඳ වාහනයකින් අදාළේ මට ඒ නිසා දැන්නාම විතර දුකක් එන්නේ කියලා පුළුවන් දෙන්න. එහෙම බෑ නේ. වාහනේ එළිය තියෙන්නේ නේ. ඒක ඉතින් වෙනම පැත්තක් නේ. අපේ දරුවෝ හොඳම වාක් ඉගෙන ගන්න ඉන්නේ දරුවන්ට හුඟක් උපාධි තියෙනවා, ડોක්ටරේට් එකක් තියෙන නිසා මට කවුරුත් දැන්න දුකක් එන්නේ නැහැ. මගේ ළඟම ඥාතියෙක් නිය ගියාම මට දුකක් එන්නේ නැහැ කියලා පුළුවන් දෙන්නේ. එහෙම බෑ නේ. ඒතකොට ඒවා අර බාහිර දේවල් වලින් කිසියම් ජාපට පහසුවක් ලැබුණත් අපි අවසාන දුක නිදහස් වෙන නම් අපිට මේ ධහමට එන්න ඕන අපි ඒක. අනේ ධහමද වෙන දින අපිට අපි ඉන්න මට්ටමින් කිසියම් ප්‍රමාණයකින් අපිට ඉගෙන ගන්නට පුළුවන්. අප ජීවිත කාලයේ පුරාම උගහාගත්ත මේ දැනුම් සම්භාරය විශේෂයෙන්ම බෞද්ධ ගානක් ඔබ බුදුදහම වෙනුවෙන් කැපවෙච්ච අය, බණ අහපු අය, දන් දීපු අය, සිල් රැකපු අය, භාවනා කරපු අය විදිහට ඔබ ඔබ යම් කිසි කැපවීමක් මේ දහම වෙනුවෙන් කරපු අය හැමදෙනෙක්. අනේ මේ මට්ටමකදී ඔබට යම් කිසි කෙනෙක් කතා කරනකොට ඔබෙන් ඇහුවොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන කෑ 24යි. හෙට උදේ 9:00 ඉස්සර වෙනකොට ඔබ මිය යනවා කියලා කිව්වොත් කවරේ විශ්වාසවන්තම කෙනෙක්, නක්ෂත්‍ර දන්නේ, ජෝතිෂ දන්නේ කෙනෙක් හරි, පිළිගත් වෛද්‍යවරයෙක් හරි, දෛවඥයෙක් හරි ඔබට කියනවා ඔබට තව ජීවත් වෙන්න තියෙන කෑ 24යි. ඔබ හෙට මේ වෙලාවට නම් මිය යනවා කියලා කිව්වොත් මේ ඇය 24 දී ඔබ මොනවද කරන්නේ? මට කියන්නේ හදන්න ඔබම හිතාගන්න. මේ ඇය 24 දී ඔබ මොනවද කරන්නේ කියන එක. මෙන්න මේකෙන් බලන්න පුළුවන් ඔබ කොච්චරනම් ගහමහල තියේද. ඔබ ඇසුරු කරපු මිත්‍රයන්ගේ ප්‍රමාණය තමයි මේකෙන් බලගන්නේ. ඔබේ කන් දෙකෙන් කොච්චර වටිනා දේවල් බහලා තියෙද කියලා බලන්නේ මෙන්න මේ පිළිතුරත් එක්ක. ඔබ මේක හිතලා කියන්න ඕනේ. පැය 24ක් තියෙනවා නම් වෙන තියෙන අපිට ලොකු chance එකක්. අපිට පැය 24ක් වටවත් warranty එකක්, guarantee එකක් අපේ ජීවිත තුර නැහැ කියන පේනතේ. ඊළඟ මොහොතේ අපේ ජීවිතේ නැති වෙද කියලා අපිට කියන්න බෑ. පැය 24ක් තියෙන දුවත් සමහරට ඔබ බය වෙන්නේ අයියෝ හිත මෙලා නුට නැහැ නේද කියලා නේද? පින්වත්නි ඔබ මේ වගේ ප්‍රකාශයක් වහර කිව්වදින් හරිය සතුට වෙන්න ඕන. අනේ මට පැය 24ක් තව තියෙනවා. ඒ පැය 24ේදී ඔබට පුළුවන් ඔබට මේ සසරේ දුර ගමනකට යන්න සි වියදම පැස් කරගන්න. හැබැයි ඔබ ඒ සඳහා කලින් ඒකට වැඩ කළ තියෙන කෙනෙක් වෙන්නට ඕන. ඔබ හරියට දහමහම කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මෙතෙන්ට එන්න පින්වත්නි නිකන් පුළුවන් කමක් නැහැ. අප හරියටම දහම්ම හොයාගෙන ගිහිපු අය වෙන්නට ඕන. ඒ දාම ඔයාගෙන යන නිකන් පුළුවන් කමක් අපිට නැහැ. අපිට අවංක උත්සාහයක් තියෙන්න ඕන මේ දහමේ ගැඹුරම තැන මොකද්ද කියලා. අකණ්ඩව මේ උත්සාහයත් එක්ක ඔබ ජීවත් වෙන්නට ඕන. එහෙම ඉන්නකොට ඔබට මේ දහමත් එක්ක යන තවත් යහළු මිත්‍රාදීන් හමු වෙනවා. ඔබට මේ කල්‍යාණ මිත්‍රයන් හිට ඍජුව සමීප වෙන්න බැරි වුණත් ඔබේ යාළුවන්ගේ මාර්ගයෙන් මේ කල්‍යාණ මිත්‍රයන්ගේ දහම් පණිවිඩය ඔබේ ළඟට ලැබෙනවා. අද කියන සාක්ෂණයත් එක්ක ඒ අතීතයේදී අනුරාධපුරයේ මහනුවණ හිටිය හාමුදුරු කෙනෙක් ධර්ම සාකච්ඡාවක් අහන්න තිස්සම ආරාමයට ඇතැමගේ සිතුල්පව්වට පාලනය වැඩම කරනවා. සිතුල්පව්වේ ඉන්න හාමුදුරු කෙනෙක් ධර්ම කරුණක් නිරාකරණය කරගෙන මිහින්තලයට පයින් වැඩම කරනවා. යතිති අද කොහමද? අද ඔබේ ෆෝන් එකට ලැබෙනවා බණ. අද කොච්චර වාසනාවන්තද බණ. ඒක ලැබෙන නම් අප කෙනෙකුගේ ආධ්‍යාත්ම ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ සුවිජානෝ බවං හොති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හොති ධම්මදෙස්සී පරාභවෝ. යම්කිසි කෙනෙක් කොච්චර ජීවත් වෙනවාද කියලා බලන්නේ යම් කොච්චර දහමට කැමති කෙනෙක්ද කියන කාරණාවත්. දහන උනා වනාත්ම ඉහළම තැන ස්පර්ශ කරන්න කොහොමද කියන එක ගැන අප දැස් වෙන රෝන් පිනතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථි වික්ඛරේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. නුවණැති කෙනෙක් විසින් පිරිසිඳ දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ බුද්ධියෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ වගේම අභිඤ්ඤා පහතම්පා නෝනින් පරිහිණ කරන ඕන කාරණාවක් තියෙනවා. අභිඥා සත්‍යකතාබ්බා නෝනින් සාක්ෂාත් කරනවන ධර්මයක් තියෙනවා. ඒ වගේම අභිඥා භාවිතම්බා නෝනින් වඩන කාරණයක් තියෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ එසෙන්ස් එක. දැනගන්න ඕන දෙයක් තියෙනවා. පරිහිණ කරන ඕන දෙයක් තියෙනවා. සාක්ෂාත් කරන ඕන දෙයක් තියෙනවා. වඩන ඕන දෙයක් තියෙනවා. පිරිසිදු දැනගන්න තියෙන්නේ අපේ සිත කය දෙක ගැනයි. නැත්නම් නාම රූප දෙකයි. නැත්නම් ස්කන්ධ පංචකය. දුරු කරන්නට ඕනේ අවිද්‍යාවේ භව සංඛාරය. සාක්ෂාත් කරන්නට ඕනේ විද්‍යාවේ විමුක්තිය. වඩන්න තියෙන්නේ සමථ විදර්ශනා දෙක. මේක තමයි අවසාන මේක. දැන් බය වෙන්නේ මේක අමාරුයි කියලා නේද? අවසානෙක කියලා තමයි බුදුදහමේ මුල් ටික කියන්නේ. මේක හරි ලස්සන දෙයක් වෙනද? අමාරුම දේ ඉස්සෙල්ම කියනවා. හරියටම ගමනක් යනවා නම් ඔබ අලුත් තැනකට යන්නේ ඉස්සෙල්ලාම ඔබ දැනගන්න ඕන මොකද්ද? ඔව් ඇඩ්‍රස් එකේ කෙළවරම තැනයි. හවුස් නම්බර් එකම දැනගන්නවා. හවුස් නම්බර් එක, ස්ට්‍රීට් එක, සිටි එක, ස්ටේට් එක, සිට කෝඩ් එක ඒක දැනගෙන තමයි වැඩේ පටන් ගන්න. අනේ මම ඩ්‍රයිව් කරන යනකොට මට හම්බෙන්නේ දැනට එනවා. එහෙම නැහැ නේ. මුලින්ම නෙවිගේටරේට අපි සම්පූර්ණ ඇඩ්‍රස් එක දාගන්න. හවුස් නම්බර් එකම දාගන්නවා. යනකොට යන්නේ මෙතන ඉඳන් පටන් ගන්නේ යන්නේ වාහන නැ ගලක් තෙල් තියෙන තේ බලලා. දැන් වාහන ස්ටාර්ට් කරගත්තු ගමන්ම මොකද බලන්නේ? කන්නාඩි ටිකට ඩේස් කරගෙන සීට ගේස් කරන් ඊට පස්සේ මොකද බලන්නේ? ඔව් ගෑස් කොච්චර දෙන්න කියලා බලන්න ඕනේ. ඔව් ඒකයි බලලා තමයි යන්නේ. එතකොට පිනුතින අන්නා වගේ තමයි මේ ආධ්‍යාත්මික ගමන ඒ වගේම සිහියෙන් නොනින් ප්‍රායෝගික යන ගමනක් නේද? අවසාන කතාව තමයි පිනුතුනි ස්පර්ශ නිරෝධයට හිත තියෙන එක. එනේ ගැඹුරුම දේ කියවට බය වෙන පොඩි තාම සරල දිනකට කතා කරනවා නේ කතා කරන්නේ කියන්නේ. ඒතර අවසාන වශයෙන් බලන්න මොකද්ද? කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණා. උපාද නිරෝධය කියන්නේ නිරෝධක දෙයක් කියනවා. මේ කෝපේ තියෙනවා, මේ මේසේ තියෙනවා, මේවා කැඩෙනවා බිඳෙනවා. මේ ඇටම් වලින් හැදිලා තියෙන්නේ. මේක වෙනස් වෙනවා කැඩෙන විදිහට කියලා බලන්න. මේකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. මේක දැන් බාහිර තියෙනවා, ඒ තියෙන දේ නැති වෙලා යනවා. හටගත්තු දෙක නිරෝධය. ඒක තමයි මේ ලෝකෙ හැම දෙයක්ම බන්දේ. ඒකට බුදුවරෙක් කොවන්නේ නැහැ. ලැබෙ තියදී විද්‍යාඥයන් ඇටම් එක බෙදලා මේක තමයි හොයාගන්නේ. ඒක බුදුහම වෙන්නේ නැහැ. සාරසයන් කල්පලක්ෂයක් වෙන පුරාණ ඕනේ ඒක තේරුම් ගන්න. ඒ ලෙඩවීම මහලුවීම කියන එක සාමාන්‍ය දෙයක් ලෝකෙක තේරෙන සාමාන්‍ය කෙනෙකුට උනන. ඒක බුදුදහම කියන ඊට වඩා ගැඹුරු දෙයක් අනුත්පාද නිරෝධය. මේ බාහිර රූපයක් නිර්මාණය වෙනවා නම් මේ නිර්මාණය වෙන කියන හේතු දෙක බලන එක. මෙතන බාහිර රූපයක් තියෙන්නේ මේ දැන් තියෙන නිසා නෙවෙයි. මේක නිහිත ඉතාම ස්වල්ප මොහොතකට කලින් මගේ ඇස රූපේ චක්කු විඥානය ආදී මේ හේතු නිසා හටගෙන ඒ හේතු නිරුද්ධ වෙච්ච තැනක මගේ මනෝ විඥානය දකින අවස්ථාව තමයි මේසේ කියලා කියන්නේ. මගේ මන විඥානේ මේක දකින මොහොතේදී බාහිර රූපේ පොඩ්ඩක් හත් නැහැ කියලා. මේක දැනගන්න හේතු වෙච්ච හේතු ටික මේ මොහොතේ නැහැ බාහිර. දැන් තියෙන එකක් තියෙනවා, ඒ තියෙන්නේ ඊළඟ මොහොතේ තේරුම් ගන්න කැමතියි. එතකොට අවසාන වශයෙන් අපි තේරුම් ගන්නේ මෙන්න මේ දෙකෙන් අපි මොහොතේ වැටෙන්නේ කියන එක. ධර්මයේ පොදු කරනකොට අපි ඒක දැනගට වෙනවා චිත්තානුපස්සනා කියන කාරණය. චිත්තේ චිත්තානපස්සේ විහෙරති කියන කාරණේ වෙනස් සම්පත්තානි. කාය කනපස්සේ විහෙරති, වේදනාස් වේදනාපස්සේ විහෙරති, චිත්තේ චිත්තානපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියන කාරණේ. චිත්තේ චිත්තානපස්සේ කියලා කියන්නේ තමන්ගේ හිත ගැන, the contemplation of our mind at the present moment. මෙන්න මේකෙන් අපි බලන්නේ මුලදී බලන්නේ මගේ හිතේ දැන් රාගයක් තියෙනවද නැද්ද? මගේ හිතේ ද්වේෂයක්ද තියෙන්නේ නැත්ද? මෛත්‍රියක්ද? කොහොමද ගිහිල්ලා මගේ හිතේ වෙන අවිද්‍යාවද තියෙන්නේ ප්‍රඥාවද? මේ වෙලාවේ මගේ හිතේ තියෙන මගේ හිත මෙවිලද තියෙන ලෝකයේ මෙදල නැද්ද? විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං පජානාති. විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පජානාති. අපට යමක් මතක් වෙන හැම මොහොතකම මතක් වෙන්නේ රූපෙකුත් එක්ක. ඔබ ඕනෑම දෙයක් මතක් කරලා බලන්න. ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර. මතක් වෙනව නේද දැන්? මතක් වෙන රූපෙකුත් එක්ක නේද? දැන් මතක් කරන්න බලන්න ලංකාවේ ගෙදර. දැන් ඊට පස්සේ උත්තරේ කියන්න. ඒ මතක් වෙච්ච ගෙදර කරවලේ තියෙන ගියද්ද ලයිට් තියෙන දැන් මේ වගේ එකක් තියෙන ගියද්ද මතක්ුනේ නැහැ. දැන් මතක්ුනේ. දැන් මතක්ුනේ මේ සූර්යාලෝකේ තියෙන ගියද්ද. ඒතකොට දැන් සූර්යාලෝකේ තියෙන ගියද්ද ඇත්තටම තියෙන ලංකාවේ. දැන් කරවලේ නේද ගෙදර? බලන්න අපි මේ හැම වෙලාවෙම සිහි කරන්නේ දැන් තියෙනක නෙවෙයි. සිහි කරන්නේ අපි අනිත්‍යම ගැටලුව එක්ස්පීරියන්ස් එක අපේ මයින්ඩ් එකම රීඩ් කරන වෙලාවනේ. යාවි දෙකද විතරක් නෙවෙයි වෙනතුනි මේ වෙලාවේ ඔබේ මේ හැඩමිටියක් පේනවා නම් මේ හාමුදුරු කියලා මේ තේරුම් ගන්න එකත් මේ ඔබ මනස මයින්ඩ් එක රීඩ් කරන වෙලාවක මේක ඔබ කල්පයකට කලින් දැකපු දෙයක් වෙන පුළුවන් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට ඕන නම් පුබ්බේ නිවාසාංශුරි ඥානෙ අතීත ආත්ම භාව 500ක් වුණා සීකරන්න පුළුවන් ඒ සිහි කරන මොහොතේ සිහි කරන තමන්ගේ හිත තමයි. යාත්මා 500කට හරි කල්ප 500කට හරි කලින් සිහි කරන කොට සිහි කරන ආදී රූපෙමයි. දැන් ඔබ මේ මොහොතේ කණෙන් ඇහෙන රූපයත් මේ වෙලාවේ හැටපෙන රූපයත් ඒ අතීතේකම තමයි වෙන්නේ කරන්නේ. දැන් මේ මොහොතේ තියෙන එක අතීතයේ වෙන්නේ කොහොමද කියන එක. මේ මොහොතේ තියෙන ටේබල් එක. ඒක කොහොමද අතීතයේ වෙන්නේ කියන එක. කියන්නේ ඒ වෙලාවේ ඒ මොහොතේ මෙෂණයෙන් වෙනස් වෙන නිසාද එහෙම කියන්නේ. ඔව් හොඳ ප්‍රශ්නයක් හැදගත් ප්‍රශ්නයක් මම නිකන් මම ප්‍රශ්නයක් අහන පොඩි එකක් අපි කැම කනවනේ පිගානට ගන්න කැම් එකක් කනවනේ කැම් එකක් කනකොට රස දැනෙනවනේ අපිට කටට රස දැනෙනකොට අපිට මතක් වෙන්නේ කටේ තියෙන කැම් එකද පිගානේ තියෙන කැම් එකද අපිට මම ඇත්තටම හවංකම් කියන්නේ අපි දැන් හිතුවත් නේ දැන් ඇත්තටම අපි පිනානේ දිහා බලන්නේ කැම්බෙක ගන්න. රස දැනෙනකොටම පොල්ටි කැලක් හරි පොල් සම්බන්ධව පහ දැනෙනකොට බලන්න පිනානේ දිහා නේ. මලන්නේ පිනාය දිහා නම් රස දැනෙන්නේ කිවටනේ? හරි හරි. අපි ඒ දිවට රස දැනෙන වෙලාවෙදී අපට හිතෙනවද අර කටේ මිශ්‍ර වෙච්ච කැම්බෙක මතක් වෙනවද? ආ අන්න ඒක තමයි කියන්නේ. අන්නේ තමයි යථාර්ථය. ඒ යථාර්ථයේ තමයි අපි ඉන්නේ. හැබැයි අපි බලන්නේ මොන ආහාරයද? බලන්නේ තියෙන ආහාරය. මේ මේසෙත් ඒවන්නේ. මේ මේස යන තිමානිකන පොල් සම්බන්ධතාවය. මේ දෙකල තේරුම් ගන්න එකම ගන්න. මනංච පටිච්ච ධම්මේ දුප්පදී මනු විඥාන මනස්තාව. මේක සංත මොහෙන් කලින්. ඒ කියන්නේ ඇත්ත රූපේ චක්කු විඥානයේ පිටක හටගෙන ඒක නිරුද්ධ වෙලා ඉතිරිලා සන්නා වේදන දෙකක් විදිහට මේක තේරුම් ගන්න වෙලාව තමයි මේ මේසේ ගැන හිතන්නේ. ඇත්තටම පේන්නේ වෙනස් වෙච්ච දෙයක්. ඔව් වෙනස් වෙච්ච එක වුණා තේරුම් ගන්න පුළුවන් ඇත්ත. ඊටත් වඩා ගැඹුරු දෙයක්. වෙනස් වුණු නිවැරදි ඒකට තියෙන හේතු ටික පොඩ්ඩක්වත් ඒ වෙනවෙන්නේ නැහැ. ඒකට බේස් සෙට් එක ඒ කෝසස් ටික ඒ රීසන්ස් ටික සම්පූර්ණ සීස් වෙලා තියෙනවා. නිකන් තමයි උදාහරණයක් කිව්වොත් අපි ටෝච් එක ගන්න යනකොට අපි බලන්නේ ඉස්සරහානේ අපි බලන්නේ ඇඟ පිටින්නේ කොහෙද ඉන්න පිටපස්සෙන් අපි ඩ්‍රයිව් කරනකොට ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහාට 50 ගාන බලාගෙන නේ අපි ඉන්නේ කොහෙද ඉන්නේ රෝද පිටින් පිටපස්සෙන් එතකොට අපි රෝද හතර දිහා බලන්නේ කවදා ඩ්‍රයිව් කරන්නේ නැහැ අපි පරිබලක් නගිනකොට නිතරම අපි පරිබල ඉස්සරහා පැත්තට තමයි බලන්නේ අපි ඉන්නේ කොහෙද ඉන්නේ පස්සේ අපි උඩ පරිපලක් නගින කොට අපි කවදාවත් කකුල් දෙක දිහා බලාගෙන නගින්නේ නැහැ. නමුත් අපේ යටි හිතේ තියෙනවා අපි ඉස්සෙල් හිතේ මෙතනේ කියලා එක ඉඳගෙන තමයි මේ මෙෂර්මන්ට් එක ගොඩේ තියෙනවා. මේ මෙෂර්මන්ට් එක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මොකද වෙන්නේ? එකපාරම වැටෙනවා අපි. ඒක නේද පරිපලයේ සයිස් එක පොඩ්ඩක් හරි වෙනස් වුණොත් වැටෙන්නේ අපි. මොකද අපි ඉස්සරහා පඩිය දිහා බලාගෙන තමයි යන්නේ අපි නිතරම හිතන්නේ මේ Taman ඉන්න පඩිය තමන් ඉන්න පඩිය අර තමන් ඔළුවට ගත්ත පඩිය තමයි හිතේ ඇත්තටම තියෙන්නේ. අනිත් වගේ තමයි අපි මේ ජීවිත කාලයක් පුරාම අත්දැකින දේවල් මේ මේසිය කියලා ගත්තත් මේ මන කියලා ගත්තත් හිත ඉතාම වේගෙන් එක තත්පරයකට ලක්ෂ වාරයකට අඩු ප්‍රමාණයක් බිඳි බිඳි යන්නේ හිත. ඒ හේතු දෙක හටගෙන නිරෝධන මොහොතක අපි නිතරම මනෝ විඥාන මට්ටමේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. ඒ රූපය දිගට යන රූපයක් නෙවෙයි. ඒ මොහොතේ අපේ හිතේ ස්වභාවයට අනුව අප අත්විඳින ලෝකයක් තමයි මේ තියෙන්නේ. දැන් මේ මේසිය අපිට තමයි මේසිය. මේ විත්තිය අපේ ඇහැට අපේ කයට තමයි මේක විත්තිය. මෙතන දෙවි කෙනෙක් හරියට භූතයෙක් හරියට ඊට යට මේ විත්තිය පේනවා. හැබැයි විත්තිය ගන්න පුළුවන් යාට. යාගේ ශරීරයේ මේ මට්ටමට හැදිලා තියෙන්නේ. යාගේ මනස ගන්න. අපේ කයින් මෙලිට හරහා අපිට යන්න බෑ. අපි හැප්පෙන මෙතන කියනවා. එතකොට මේ රූපයේ කියන එක ඒ බුද්ධලට අනුව ඒ මොහතට අනුව හේතුඵල ධර්ම අනුව අපි නිර්මාණය කරගන්න දෙයක් මේ. එකම බුද්ධලට වුණත් ඒක දිගටම වෙන්නේ නැහැ නේද? දැන් ඔබ මාදීහා බලනකොට මේ මොහොතේ දැන් මේ හරු බණ ටිකත් එක්ක මේ හඳුර හොඳ හඳුර කෙනෙක් කියලා සමට හිතේ. නැත්නම් සමට මධ්‍යස් ස්වභාවයක් හිතේ ඇති. දැන් කිසියම් විදිහ ප්‍රසන්න භාවයක් තියෙනවා. හැබැයි මං තා විනාඩියකින් ඔබට බෑන්නක් නරක වචනයක් කියලා. මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඔබේ මනස වෙනස් වෙනවා, මනසට අනුව මේ ඇස් ආයතන වෙනස් වෙනවා, මේ ඔක්කොම ටික අනුව වෙනස් වෙනවා. එහෙනම් මම බැලලා ඉතින් ගියොත් මේ මගේ කණ්ණාඩිය, මගේ මේ කෑන ඔක්කොම ගැන ඔබ හිතන්නේ ඒ වගේ. ආ මේ බැනකො හඳුනන කණ්ණාඩියට තමයි මේ අර හඳුනන කෑන මේවා දිහා බලන්නේ. ඊට පස්සේ අර විදිහටම වෙනස් වෙනවා ඒ කණ්ණාඩිය. නමුත් හඳුනන්නේ දැනීම සාධාරණව, දැනීම සාධාරණයක් වුණොත් ඒක හිතන්න පුළුවන්. කමක් නෑ දැනුකොට. මම වැරදි මොකක් හරි. ඔව් ඇත්තෙන්ම අපි ඊට වඩා ගැඹුරට යනවා මේක. අපට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අපි සාධාරණයි කියලා හිතලා අපිට යන්නේ අන්න එක තමයි. ඒ කියන්නේ කෙලස් වල අපි එක එක මට්ටම් වලින් කෙලස් රිඩියුස් කරන්න යනවා. කියන්නේ සීලයෙන් දන් දීලා කිසියම් ප්‍රමාණයකට කෙලස් අඩු කරගන්නවා. සීලයෙන් තව ටිකක් අපි කෙලස් අඩු කරගන්නවා. අපි ওই වගේ හොඳ විදියට හිතලා තවත් කෙලස් අඩු කරගන්නවා. ඊට පස්සේ සමත බහන වඩලා නිවරණ දුරු කරලා තවත් කෙලස් අඩු කරනවා. ඊට පස්සේ තවත් ඊට පස්සේ විදර්ශනා වඩලා සම්පූර්ණම හේතු වල නිරෝධය හිත තියලා ශුන්‍යත ලෝකම අරිතසෝ කියලා බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදිහටම විශ්ලේෂණය කරලා අපි හදාගන්නවා. ඒක තමයි අවසානය. ඒ අවසානයේ යන්නේ ওই මට්ටම් වලින් අපි රිඩියුස් කරන එක. කිසියම් ඩිසිප්ලින් එකක් අපි තියනවා ඒ මට්ටම් වලදී කොහොමදයි. හැබැයි අවසානය වෙන්නේ නැහැ. මොකද මේ හාඳුරන්ට යන විදියට තව කෙනෙක් ඇවිල්ලා බෑනොට එහෙම ඉන්නේ නැහැ සමහරවිට. අපිට හැමතැනදීම එහෙම ඉන්න බෑ. නමුත් බුදුදහමේ කියන්නේ එක තැනකින් අපි නිරෝධයට පත් වෙනවා තියෙන්නේ. මේක හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, අපිත් එක්ක අමනාප කෙනෙක් වෙන්න පුළුවන් විතරක් නෙමෙයි අපේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්. මේ දෙන රූපයයි අපේම ශරීරය අතර වෙනස කොත් නෑ අන්තිමට යන්නේ. එතෙන්ට එනකම් මේක අපේ සංවරය තියෙනවා. එනිසා අන්නයේ දර්ශනේ ඉහළම තැනට ගියොත් අපට හැම රූපයකටම වෙන වෙනම සංවරයක් ඇති කරගන්න ඕනේ නෑ. එදාට අපි ඔන්නෝසු දැක්කත් එකයි, කෝපේ දැක්කත් එකයි, බුදුරජාන් වහන්සේ දැක්කත් එකයි, පුතා දැක්කත් එකයි, ආච්චි දැක්කත් එකයි, අම්මා තාත්තා දැක්කත් එකයි, ඔක්කොම එක විදිහට රූපයක බලන්න data. හැම රූපයක්ම නිරෝධයම දකින්න data. එදාට අපිට බාහිරමත් නෙවෙයි අපි ඩිපෙන්ඩ් වෙන්නේ සම්පූර්ණ අපේ පර්සෙප්ෂන් එක. අපි කැමති විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. එදාට අපි බැනපුවට සාධාරණ කියලා නෙවෙයි ඇත්තම අපි හිතන්නේ. එදාට අපි බනිනකොට නම් මේ මගේ ಗುಣකතනයක් ගන්න කියලා සතුට වෙන කොරන එක. ඒ විතරක් නෙවෙයි මේ රූපයේ සම්පූර්ණ නිරුද්ධලා කියලා සම්පූර්ණයෙන්ම උපේක්ෂාට පත් වෙන කොරන එදාට අපි මේ මට්ටමට යන කම යන එක දවසින් දෙකින් කරන දෙයක් නෙවෙයි. ඒක රෙගුලර්ලි අපි යන්න ඕන ප්‍රොසෙස් එකක් ඒක. හැබැයි මේ ප්‍රොසෙස් එක යන්න අපට මේක අනුපිළිවෙලින් පියවරින් පියවර අපි දැනගන්න ඕනේ. ඒතරක් නෙවෙයි දැන් තමන් ඉන්නේ කොයි මට්ටමේද කියලා දැනගන්න. අන්න ඒකයි දැනගෙන තියෙන අපට තියෙන වාසිය. අපි ප්‍රැක්ටිස් කරනකොට අපි දැන් කොච්චර දුරට දන්නවද, කොයිතරම් ප්‍රැක්ටිස් කරනවද, ඒ ප්‍රැක්ටිස් කරපෙන්නේ කොයිතරම් විස්තරයක් මේ මොහොතේ ලැබිලා තියෙද, ඒ හැම දෙයක් ගැන අපි දැනගනිමින් තමයි මේ ගමන යන්නේ. අපි අඩුපාඩු අතිම බල බල නිවැරදි කරගන්න. බාහිර කෙනෙක් නිසා සංවර කරගන්න එකක් නෙවෙයි මේක. අපේම විමුක්තිය සඳහා අපටම ඕන කරපු දෙයක් මේක. අපටම දැනෙනවා අපි ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙනවා කියලා. අද සාමාන්‍ය කෙනෙක් බණ එකෙන් විතරක් නෙවෙයි අපිට නිදහස් වෙන්න තියෙන්නේ. අපි ගෙදර යනකොට අපේ ගෙදර ටික ඔක්කොම නැති වෙලා තියෙන කොලං අපට. අපේ ළඟම ඥාතීන් 5 දෙනෙක් හෙට උදේ වෙනකොට නැති වෙලා ඉඳලා පණිවිඩ එන්න කොලං සමහරට. අන්න ඒ දුකට නිදාසෙනගේ දර්ශනයක් මේ තියෙනවා. සාමාන්‍ය කෙනෙක් බණින වෙලාවට ගුරුවරයෙක් හරි වැඩිහිටියෙක් කරානේ මට හොඳට බණින්නේ මගේ වරදක් නැහැ කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. හැබැයි අපි එතන විතරක් නෙමෙයි අපිට සංවර වෙන්න තියෙන්නේ. අපිට හිත අපි යන්නේ සුදියේ වෛද්‍ය පරීක්ෂණ ගියෝදී අපිට මේ රෝගයේ තියෙන භයානකම ලෙඩේ තමගේ ශරීරයට වෙලා තියෙයි කියලා රිපෝට් එකක් එන්න පුළුවන්. අන්න එතෙන්දි කොහොමද අපේ දුකටපත් වෙන්නේ නැති වෙන විදියට දර්ශනයක් මේ තියෙන්නේ. එදා පරාචාරවට එක මොහොතේ මරණ හයකට මුහුණ දෙන සිදු වුණා. දරුව දෙන්නයි, ස්වාමි පුරුෂයයි, අම තාත්තා දෙන්නයි, සහෝදරයෙක්. යාට ළඟම සමීපතම හිටියේ ඥාතින් 6 දෙනා. අන්නේ හය දෙනාම නැති වෙච්ච මොහොතට තියා මොහොත දුන්නේ මෙන්න මේ දර්ශනේ. ඉතින් මල්ලිකා දේවිය බඳුන මල්ලිකාව ඇන්ටිගේ දරුවලි ඔක්කොමයි ඇගේ සංගෘෂයයි සියලුම දෙනා යුද පිටියේ මිගියා කියලා පණිවිඩය ලැබුණා. අන්නේ පණිවිඩය ලැබිච්ච වෙලාවේදී අන්න එතෙන්ටත් මොහොත දුන්නේ මේ දර්ශනේම තමයි. ඒ පණිවිඩය අහලා ඒකත් හිතේ තියාගෙන සාමින වහන්සේලාට සාමාන්‍ය විදිහට දාන බෙදෙන්නේ කියලා. දැන් අපි දාන බෙදෙදී මේ වෙලාවට මේ වගේ නිවුස් එකක් ආවදී මොකක් වෙයිද? නමුත් අර බලන්න අර තරම් දර්ශනයක් දහම දැනගෙන හිටියා ප්‍රගුණ කළ හිතරක් නෙවෙයි ඒ මොහොතේ උපරිම මයින්ඩ්ෆුල්නස් එකේ හිටියා. එහෙම හිටියොත් විතරයි මේ දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන. සෝවාන් වුණා කියන විතරක් ඒක ඇති වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා වුණා තඩන්න පුළුවන්. සකදානෙම කෙනා වෙච්ච කෙනා වුණා දුකටපත් වෙන පුළුවන්. රහතන් වහන්සේ විතරයි මේ දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. හැබැයි එහා නොවුණත් මාර්ගයන් නැරඹුවත් මේ දර්ශනේ ඊළියම දැනගන්නව නම් ඒ මොහොතේ උපරිම මයින්ඩ්ෆුල්නස් එක ඉන්නව නම් ස්පර්ශ නිරෝධය දෙහිට තේින්න පුළුවන් නම් ඒ මොහොතේ අපිට දුක නිදහස් වෙන පුළුවන්. දැන් මම ඔබේ හිතරි දෙන දෙයක් කියනකොට ඔබ මේ දර්ශනේ දන්නව නම් ඒ මොහොතේම ඔබේ හිත පිටවන්න පුළුවන් නම් මේ වෙලාවේ තියෙන මේ ශබ්දේ නිරුද්ධ වෙලා මගේ කන නිරුද්ධ වෙලා සෝත විඥානය සෝත සම්පත්තිය සෝත සම්පත වේදනා ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච තැනක මම මේ බණ එක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේ උපදී මනෝ විඥාන අවස්ථාවෙන්. ඒ මනෝ විඥානයත් දිගට තියෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියලා දැක්වති. මේ මොහොතේම දුක නිදහස් වෙන පුළුවන්. එදාට අපට මෛත්‍රිය වඩනවත් අසුභ වඩනවත් ධාතු මනසිකාරය වඩනවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අවසාන ලිපිනේ. මේක තමයි ෆයිනල් ඩෙසිෂන් එක. අන්න එක හිතේ තියාගෙන තමයි අපි කරන හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ කතා දැනගත්තට පස්සේ මෙන්න මෙතෙන්ට තමයි සද්ධාතේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවට ගන්න කියන මෙතෙන්ට. මෙන්න මේ ආපෝදේට ශ්‍රද්ධාව හටගත්තොත් ඒකට කියනවා සුත්තමය ප්‍රඥා කියලා. The wisdom of hearing. ඊට පස්සේ ඒක චින්තාමය ප්‍රඥාවට යනවා. ඒකම තමයි හැම වෙලාවෙම හිතේ තියෙන්නේ. ඊළඟ භාවනාවේ ප්‍රඥා භාවනා කරන හැම වෙලාවෙම මෙන්න මෙතන යන තමයි ඊට පස්සේ යන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි දුක නිදහස් වෙන හේතුව කියලා දැනගත්තොත් අපේ ජීවිතේ ඉහළින්ම තැන තියාගන්න මෙන්න මේක. සද්ධා ධනං කියන්නේ මේක. අපි බුදුරජාණන් වහන්සේගේ අරහත් ආදී බුදු ගුණ ටික විතරක් මෙනෙහි කළා. බුද්ධ හනස්සතියෙන් අපි හිත සමාධිමත් කරගත්තට විතරක් ඇත්තම ශ්‍රද්ධාවන්ත උනා වෙන්නේ නැහැ අපි. අපේ සැබෑ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මෙන්න මේ දුකේ හට ගැනීම හා Nirodhe ගැන බුදුහාඳුරු දේශනා කරපු ධර්මවලට විශ්වාසය තියාගන්න එක. අන්න ඒ විශ්වාසය අපේ ජීවිතේ ඉහළම තැනින් තියාගන්න. දැන් අපි ඉහළම තැනින් තියාගෙන අපේ දරුවා, අපේ උපාධිය, අපේ රැකියාව, මාසික වැටුප, අපේ වාහනය මේ ටික තමයි දැන් උඩින් තියෙන්නේ. ඒව පොඩ්ඩක්වත් පල්ලෙහාට දාන්න එපා. ඒව තියෙන විදියටම තියාගන්න. දැන් ඔබේ දරුවට 80ක වේට් එකක් දාන්න කියන එක එහෙම තියාගන්න. පොඩ්ඩක් අතලු කරන්නේ නෙවෙයි කියන්නේ. ඒක එතනම තිබෙන්නේ මේ අවබෝධය තමයි කරන්නේ. මේක 85 90 95 99ක් වෙනකම් උස්සලා තියෙන මේක. දැන් ඔබ උදේ 4ට ආදී වැඩට යනවා නම් ඒ උත්සාහය එහෙම කරන්න. ඒක එහෙම කරද්දී ඒ උදේට ආදී වෙන්නේ මේ දර්ශනේ හිතේ හිතේ. ඒ උදේට කැම්පේ ගෝයන්නේ කාර්ය සිමාර්ගයේ අඟලික ප්‍රැක්ටිස් කරගෙන. ඒ උදාසනට සූදානම් වෙන්නේ මේ අනිත්‍ය මෙනෙහි කරමින් මේ ස්කන්ධ ස්පර්ශ නිරෝධයේ හේතියට තමයි කෑම ටික උයන්නේ ඇඳුම් ටික සූදානම් කරගන්නේ වාහන නැගින්නේ යන්නේ මෛත්‍රී වඩවඩ එතකොට තමන්ගේ වාහනේම තමයි බුද්ධ පූජා කියන්නේ බුදුගුණ මෙනෙහි කරමින් යනවා ගෙදර බුද්ධ පූජා කියන්නේ බැලුනත් දැන් මේ වාහනේ තමන්ගේ හදවතම බුදුමැදුරක් කරගෙන ඉන්නේ යද්දී අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාණ සම්පන්නෝ සුගතෝ ගෙදර බුද්ධ පූජා කියපන විනාඩි 15යි කියන්නේ දැන් වාහනේ යද්දී විනාඩි 40ක් සම්පූර්ණ බුද්ධ පූජා වෙන හදවතේම බුදුමැදුර දැන් ඉතාම පහසෙන් ලස්සනට අරහං ආදී බුදුගුණ ටික සිහි කර කර දැන් යන්නේ එදාට අපට අවම බඩු මුට්ටු ටිකක් පාවිච්චි කරමින් උපරිම ලෙස ධර්මයට ඇක්සස් කරන්න පුළුවන් සමහර ආරණවලින් හාමුදුරු වැඩිය බුදු පූජා පවත්න්නේ නැහැ වන්දනාමන කරන්නේ නැහැ ඇත්තටම බුදු පූජා කියන දෙයක්වත් නැහැ දෙමිට පින්නපාති ගිහිලා ආවට පස්සේ දාන්න කොහොම මිස්තර වෙලෙකට ඉතින් බුදු පූජා කියන්නේ බෑනේ නමුත් උන්වහන්සේ පාරේ වඩින කම්ම බුදුගුණ වඩවඩ යන්නේ දානෙ වන්දන කොට අහලේ පඩේ කොර මනසකාරය මෙහි කර කර වන්දන්නේ දාන වන්දනයේ සක්මන් භාවනා කරනවා මයික්‍රොනසික ප්‍රැක්ටිස් කරනවා ඊට ඊළඟම ජනිත සාමනේ කරනවා ආයි බුදුගුණ වඩනවා බුද්ධහසතිය වඩනවා තමන්ගේ ජීවිතයේම සතර සතිපට්ඨානය නැත්නම් සම සතර ස්කර්මස්ථාන මේ ආදී ටික තමයි සම්පූර්ණ ජීවිතය වහපත් වෙන්නේ. පිනොතින් මෙන්න මේ වගේ යන ගමනක් මේක මෙහිදී අවසාන කාරණිය විතරම හිතේ තියාගෙන අන්න ඒ දේ ඉහෙරම තැනකට විශ්වාසය තියාගෙන තමයි තමන් දෛනික කරන හැම දෙයක්ම කරන්නේ. මොකද තමන් දන්නවා කොයි තරම් තමන්ට ඥාතීන් යහළ මිත්‍රාදීන් හිටියත් ඒ කිසිම දෙයකින් අවසානයේ දුක නිදහස් වෙන බෑ කියලා තමන් දන්නවා. තමන් දන්නවා දුක නිදහස් වෙන එකම දේ තමයි මෙන්න මේ දර්ශනය පුහුණු කිරීම විතරයි කියලා. එතකොට තමන් උදේ අවදිත් මොහොතේ පටන් ගන්න හැම දෙෙම මෙන්න මේ අදහස හිතේ තියාගෙන එතෙන්ට ළඟා වෙන්න තමයි හැම දෙෙම කරන්නේ. දරුවෝ ඉස්කෝලේ කන්දියත් මේ දර්ශන හිතේ තියාගෙන යන්නේ. දරුවන්ට මේක දෙන්න බලන්න යනවා පොඩ්ඩක් අර. තමන් හැම වෙලාවෙම තමන් කරන පුහුණුවෙන් තමන් වචනින් කියනට වඩා නිතරම තමන්ගේ පුහුණුවෙන් අනිත්‍යයට ආදර්ශයක් වෙන උත්සාහ කරනවා. විශේෂයෙන් පින්නතුනේ තමන්ගේ දරුවන්ට මේ ධර්ම දෙන්නේ යද්දී ආදර්ශය කියන එක මුවක් වඩිනවා. දැන් දරුවන් බා කලබල නම් ඔබ පුළුවන් තරම් නිස්සබ්ද වෙන්න ඕන. ඔබ හැකි තාක් නිශ්චල හිටිය තරමට දරුවන් ඒ දේ හුරු වෙනකොට ඉකනක් කරද. අර භාවනා පොතක ඉතාම ලස්සන පින්තූරයක් තිබ්බා. එක්තරා කෙනෙක් කැලේ ගහකට භාවනා කරනවා. භාවනා කරනකොට වඳුරෙක් කැවිල්ල සද්ද කරනවා. ගහේ අතුරින් හොල්ලනවා. ඊට පස්සේ භාවනා කරන කෙනා පොඩ්ඩක් හරි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ගහේ ගෙඩියක් ගෙනර නහය ළඟට තියෙන වඳුර. සුවඳෙන්නේ. ඒත් වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇඟට තට්ටු කරනවා. ඒත් වෙනස් වෙන්නේ නැහැ මොකද? එක විදියටම භාවනා කරනවා. ඊළඟ සඳුර මොකද කරන්නේ? වඳුරත් අර වගේම වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරන කෙනෙක්ගෙන් කියන්නේ නැත්නම් සත්‍යමත් එහෙම කරනවා. ඒතර සත්‍යමත් කරනවා නම් දරුවෝ වෙනම් කියන දෙයක් නැහැ නෑ නේ නේද? ඒත් ඒකට හුරු වෙනවා ඒ මේක ඒකටත් යනවා හොඳයි පිනතුන් අතුමේ බුද්ධ ධර්මයේ තියෙන යන්නේ කරුණ එක කර්මයේ සාකච්ඡා කරේ ඒ අවසානයේ සාකච්ඡා කරාට අපි නැවත තිරු ගන්නට ඕන බුදු ධර්මයේ දන් දීමේ පටන් දන් දීම පංචශීල ආරක්ෂා කිරීම සමත භාවනාව මේ ඔස්සේ අනිත් මූලික ටිකත් අපි දෛනිකව කරගෙන යන්නට ඕන එතෙන්දි දානය කියන එක ප්‍රධානතම කාරණයක් වෙනවා. දන් දීම කියන එක. ඔබේ අමතා තියෙනවා නම් ඔබේ දෑතියනියක් සලකන්න. ඔබ ගෙදර කෑම බීමට ගොවෙනවා නම් දරුවන්ට කෑම වෙනවා කියලා නෙවෙයි හිතන්න ඕන. මේ මම දන්සලකට කැමර එකක් වෙනවා කියලා හිතනවා. කඩේ බඩු ගේන්න යනකොට මේ දරුවන්ට කැමර ගේන්න නෙවෙයි මේ දන්සලකට කැමර එකක් ගේන්න යනවා කියලා හිතලා යනවා. ඒ හැම දෙයක්ම පිටකමක් විදියට කරන්නේ. අම්මට තාත්තට සලකනකොට ඒක පිටකමක් විදියටම කරන්නේ. අපි දෙන දානයේ පිනතුණිය දානය ගැන නිතර හිතන්න. ඒ දානය නිකන් දානයක් වෙන්න බෑ. ඒ දානේ ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. ඔව් ඒ දීපු දානේ නිතර හිතනකොට ඒක භාවනාවක් වෙනවා. ඒක නිවරණ යටවත් වීමක් වෙනවා. ඔබ කරන බුද්ධ පූජාව හුදෙක් බුදු පූජා පිටරක් නෙවෙයි. ඒ බුදු පූජා කරන මොහොතෙහි බුදු ගුණ සිහි කර කර ඕනේ දානය දෙන්න. එතකොට ඒක මොකද්ද? එතකොට දානයක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුසති භාවනාවක් වෙනවා. ඔබ රකින සීලය නිකන් සීලයක් විතරක් නෙවෙයි. ඒ සීලය සමාධි සංවර්ධනක සීලයක් වෙන්නට ඕන. නිතරම හිතන මම පංච සීල රකින කෙනෙක්, මම ආජීවයෙන්ම සීලය ආරක්ෂා කරපු කෙනෙක්. අන්න ඒ සීලය අංගවලට හිත තියලා ඒකම සමාධිමත් වෙන්න සමාධි කමඨහනක් කරගන්නට ඕන. එකට කියනවා සීලානුසති භාවනාව කියලා. දැන් බලන්න ඡාගානුසති, බුද්ධානුසති, සීලානුසති. ඉන්න බලන්න ධර්ම මෙනෙහි කරනකොට ඔබ දන්න ධර්ම කාරණයක් මෙනෙහි කරනවා. ආලසිංග මාර්ග වෙන පුළුවන්, සීල සමාධි ප්‍රඥා වෙන පුළුවන්, අනිත්‍ය දුක නාස්න වෙන පුළුවන්, සත්‍ය පොජ්ජංග වෙන පුළුවන්, සතර සතිපට්ඨාන වෙන පුළුවන්. මේ ධර්ම කාරණයක් මෙනෙහි කරන මොහොත ඒක ධම්මානුසති භාවනාව. එහෙම කිව්වොත් ඒක ධම්ම විජය සම්බොජ්ජමි වර්ණනට. යට ඔබ ස්වාමීන් වහන්සේට දානය පූජා කරනවා. ධන සූදානම් කරනවා. ඒ සූදානම් කරන වෙලාවේ ස්වාමීන් වහන්සේලාගේ ගුණ නිතර සිහි කරනවා. මම දැන් දානය පූජා කරන්නේ සරල හාමුදුරන්ට, මොගලන් හාමුදුරුවෝ පාල්කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලා තමගේ අම්මා තාත්තා අත්හැරලා, ගේ දොර අත්හැරලා, තමගේ පිටිද සියලුම දොර අත්හැරලා මේ ශාසන කැපෙන්න පිළිසම්. අනේ මම මහන්සියලා හම්බ කරපු දේ මේ ස්වාමීන් වහන්සේලාට නේද මම මේ පූජා කරන්නේ, මම සෝදාන කරන්නේ කියලා හිතනට ඕන. සරල හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ වහන්සේලා පිළිඳපාත යන ආකාරය, බණ කියන ආකාරය, භාවනා කරපු ආකාරය හිතේද තමයි ඔබ මේක කරන්න ඕන. ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්න, සාමිච්චිපටිපන්නයි. ඒ ස්වාමීන් වහන්සේලා ගුණ ටික සිහි කර කර තමයි මේ දානය සෝදානම් කරන්නේ. එතකොට ඒක මොකද්ද? එතකොට ඒක සංඝානුසති භාවනාවක් වෙනවා. පින්නතනේ මෙන්න මේ කරුණ ටික අපේ ජීවිත තුල වෙන්නට ඕන. මොනවද? මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සිහි කරමින් ශ්‍රද්ධාව තමන් ධනයක් කරගන්නට ඕන. තමන් කියන පංචශීලය සීලය ධනයක් කරගන්නට ඕන. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ථප්පයන් ධනං, අයම්පද්දේ කරන් ලැජ්ජාවක් නැති ඇති කරගන්නට ඕන. සුත ධනං කියේ තමන්ගේ මේ ධර්මඥානය ධනයක් කරගන්නට ඕන. ඔබ පූජා කරන දානය ත්‍යාගවන්ත භාවය ධනයක් කරගන්නට ඕන. මම මේ වගේ මගේ අම්මට තාත්තට මං සලකපු කෙනෙක් මම මහන්සියෙන් හම්බ කරපු දේවල් සාසිත පූජා කළා. විහාරස්ථානවල දිනුවට ස්වාමීන් වහන්සේලාගේ දිනුවට මම ඒවා පූජා කළා තියෙනවා. ත්‍යාගවන්ත භාවය ධනයක් කරගන්නට ඕන. ඒ වගේම ප්‍රඥාව, මෙන්න මේ ඇතිවීම නැතිවීම කියන කාරණය මෙන්න මේක මෙනෙහි කිරීම ධනයක් කරගන්නට ඕන. ධනය කියන්නේ මොකද්ද වෙනතුනි? ධනය කියන්නේ මොකද්ද? ධනය කියන්නේ යමක් ගැන හිතනකොට තමන්ට තියෙන සතුට වෙනතුනි. දැන් ඒ කියන්නේ මොකටද? යමක් ගැන හිතනකොට තමන්ට තියෙන සතුට. ඒතොලෙ පින්නතුනි දැන් ගෙදර කියලා බලන්නේ ඉඩමක් කියලා ගන්න. දැන් ඔබටම ගෙදර පුතියුනේ ඉඩමකුත් තියෙනවා. එතකොට ඇත්තටම ගෙදර කියන්නේ මොකද්ද? ඔබගේ බලන වෙලාවේ තියෙන වර්ණ රූපය. ඔබ ගෙදර අල්ලනවා නම් මේ වෙලාවේ අල්ලන්නේ බීතිනේ පොට විතරයි ගෙදර කියලා කියන්නේ. වෙන දෙයක් නැහැ. ඔබේ ඉඩමයි කියලා කියන අතර 100 ඉඩමක් තිබ්බා. ඉඩම කියන්නේ ඔබගේ ඉඩගිනේ ඉඳලා ඒ කකුල් දෙක තියෙන ස්ථානය. ඉඩම කියන්නේ ඒක. ඔබේ දරුවා කියලා ඔබ කියනවා නම් ඒ දරුවා කියලා හිතන්නේ මොහොතේ සිටිවිල විතරයි පේනවා. එතකොට ධනය කියන්නේ මොකක්ද ඇත්තටම? යමක් ගැන හිතන මොහොතේ ඔබට තියෙන සතුට. අන්නයේ සතුට කියන එක සැබෑ සතුටක් වෙන්නේ. ඒ සතුට වෙනත් කෙනෙකුට හොරා ගන්න සොරසම් කරන්න බැරි වෙන්නට ඕන. ඒ සතුට වයස යන දයක් වෙන්න බෑ. ඒ සතුට ලෙඩ වෙන දෙයක් නා නියම සතුටක් වෙන්න බෑ. ඒ ලබන සතුට ලබන දේ ඔබට අවසාන වශයෙන් ඇස් දෙක පියවන දවසක් එනවා. ආය අරින්න ඊට පස්සේ ඇස් දෙක. අන්තිමට ඇස් දෙක වහන දවසක් එනවා. අන්න එදාට අහිමි වෙන දෙයක් වෙන්න බෑ. නමුත් අද අපි ධනය කියලා හිතන්නේ දේවල් කොහොමද? ඕනෙ වෙලාවක වෙනස් වෙන්න පුළුවන්, වයසට යන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්, ඇස් දෙක පියවෙනකොට නැති වෙන්න පුළුවන්. ඒ වගේම එක දවසකදී සතුට දැනෙච්ච දේ තවත් වෙලාවකදී දුකක් වෙන්න පුළුවන් නේ. ඔබ දානනේ අත්දැකීමනේ. දැන් කෙනෙක් ඇසුරු කරන වෙලාවේ වුණත් මුලින්ම ඇසුරු කරනකොට හරිම ආසයි නේද? හරිම නැඹුම් බවක් තියෙනවනේ. හොඳ කෙනෙක් කියලා හිතනවා. කෙනෙක් අලුතෙන්ම හඳුනාගත්තට පස්සේ අපි හිතනවා අපි දාන ගුණාංගික ඔක්කොම යන තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනේ මං හිතුවේ නෑ ඔහොම කෙනෙක් කියලා. ඊට පස්සේ තොස් කියනවා. ඒකena දන්නේ නැත්නම් මං හිම හිතුවද කියලා. අපි නිහිතියා කියලා නම් ඔක්කොම ගුණ තියෙයි කියලා ඉතින් යමනෝ කරන්නේ. යන්නේ නැහැ ඔත් කියලා නෑ. අපි තමයි මේ ලොකු බලවතුන් තියාගෙන තියන්නේ. යාට බලනවා ඉතින් මං හිතුවේ නෑ ඔය වගේ කෙනෙක් කියලා. අපි දන්න ඔක්කොම ගුණාංග ටික අපි හිතුවානේ දැකපු කෙනාගේ අර පරිණ දාස් සම්මන්ත්‍රණ ගත්ත දවස් තියෙයි කියලා නේ. පින්නතුනි අනේ නිසා තමයි අපට මේ දුකේ නේ. නමුත් ඒ බාහිර තියෙන කෙනාගේ ගුණේ තිබ්බත් පින්නතුනි අපි හිතපු ගුණ නැගිටේක ඔක්කොම තිබුණත් එයා හැමදාම ඒක විදිහට තියෙන එයාගේ ශරීරය වෙනස් වෙනවා. එයා ලෙඩ වෙනවා. එයා මහලු වෙනවා. එයා කවදා හරි අන්තිම සුසුම් හෙළන වෙලාව එයාට කවදා නැහැ නේ වෙනවා. බාහිර ධනෙ ලක්ෂණ එහෙමයි. නමුත් අප මේ කතා කරන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ධර්මඥානය, ප්‍රඥාව, දන් දීම මෙන්න මේ ධනට සැපේ ඉහළම තැන තියාගත්තොත් ඒව කවදාකවත් තේ ධනෙ වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒ ධනෙ භෞතික දෙයක් මත යැපෙන දෙයක් නෙවෙයි. ඒ ධනය සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික සතුටක් එක නිසුවෙච්ච දෙයක්. ඒක එන්නේ නම් වැඩි වෙනවා නිසා කිසිදාක කලින්ට යන්නේ නැහැ. අන්නේ ධනය ටික ඉහළම ධනය බවට පත් වුණා නම් අපට දවසට වැඩිපුර මොනවද හිතෙන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝරත්නය, දීපු දානය, රකින්න පංචශීලය, සමත භාවනාව, මෛත්‍රිය, අනිත්‍ය සංඥාව මෙන්න අපේ ධනෙට පින්නතුනි. මෙන්න මේ ටික අපේ ධනෙ වුණා කියන්නේ අපේ දවසට වැඩිපුර හිතන්නේ මේ දේවල් ගැන. අපේ දවසට වැඩිපුර මේ දේවල් ගැන හිතනවා කියන්නේ මොකද්ද? අපි කොයි මොහොතේ මේ යතිපදෙන්නේ එක්කම ඉන්නම මට්ටමේ තැනක නැත්තම් ඊටත් වඩා ඉහළ තැනක තමයි ඉපදෙන්නේ අපි. ඒ නිසා මරණය කියලාවත් ඊළඟ ආත්ම භවෙදි කියලා අපට අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ මට්ටමට නුවණැති කෙනෙක් නම් මේ මට්ටමටම අපේ හිතේ සමාධිය අපි ගන්නට ඕන. නිතරම මේ අරමුණත් එක්ක සිත සමාධිමත් කරගන්නට ඕන. එක්ක බුදුරජාණන් වහන්සේ ගැන හිතලා, ධර්මය ගැන හිතලා, සංඝ රත්නය ගැන හිතලා, අපි දීපු දානය ගැන හිතලා, මෛත්‍රී භාවනාව, ධාතු මනසිකාරය, මරණ සතිය, ඔහොම ඔස්සේ ගිහිල්ලා අනිත්‍ය සංඥා වැඩීම දක්වා වූ මේ භාවනා කමටහන අපේ හිත අපි නිතර පවත්වා ගන්නට ඕන. ඒ පවත්වා ගැනීමේ ප්‍රතිඵල විදියට අපට පුළුවන්කම තියෙනවා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ ධානාංග මට්ටම දක්වාම හිත දියුණු කරගන්න. එතන විශේෂ ගුණාංගයක් තියෙනවා. පීති කියලා ධානාංගයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ අපි සතුටු වෙන්නේ හැපිනස් එක තියෙන්නේ අපේ තියෙන ඉන්ද්‍රියක නෙවීමත් එක්ක. එහැට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක් ඉඳලා තමයි සාමාන්‍ය ලෝකයේ අපි සතුටු වෙන්නේ. නමුත් මෙතන ලබන සතුට කොහොමද? මේ සතුට ලබන්නේ අපි භාවනා අරමුණකින්, සමත අරමුණකින්. මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මනෝවිඥානං මට්ටමින් තමයි අපි මේ සතුට ලබන්නේ. ඒක සාමාන්‍ය හැපිනස් එකක් නෙවෙයි. ඒකට අපි කියනවා රැප්චර් කියලා. රැප්චර් ඒක ඥානාංගයක් වඩපත් වෙනවා. ඒක අර සාමාන්‍ය මට්ටමේ භෞතික දෙයක් මත ඩිපෙන්ඩ් වෙන දෙයක් නෙවෙයි. ඊට වඩා ඉහළ මට්ටමේ සතුටක් වෙනවා ඒක. පින්වත් මේ දහම හැසිරීමේ ලබන ආනිසංසය මේක. අප සාමාන්‍ය දිනදා ජීවිතේ කරන දේවල් වල ප්‍රතිඵල අපට තියෙන්නේ ටික කලක් ගියාට පස්සේ. මාසික රැකියාවක් කරන් අඩු ගානේ මාසික අන්තිමට කන් ඉන්න ඕන වැඩප බලාපොරොත්තු වෙන. නැත්නම් සති දෙකක්වත් තියෙන ඕන වැඩප හම්බෙන්නේ. නැත්නම් සති අන්තිම ගානේ සල්ලි හම්බෙන්නේ. එහෙම නැත්නම් අඩුම ගානේ දවස් ඉවර වෙනකන් වැඩ කර ඉවර වෙනකන්වත් ඉන්න වෙනවා. නමුත් ධර්මයේ පුහුණු කිරීම කියන්නේ කොහොමද? ඔව් ඒ මොහොතේ මාතේ කියනකොට සල්ලි වැදෙනවා. හැම තත්පරයකම අපේ account number එක aran තියෙන්නේ සල්ලි වැටෙනවා. අපි හැම මොහොතේම සමාධි වසනා වඩනකොට මෙන්න අපේ ස්පිරිටුවල් account එකට මෙහි මුදල් වැටෙනවා. සංදීප්තික ආකාරික කියන්නේ මේකයි. සාන්දෘෂ්ටික ආකාරික visible results immediately effective. Whenever you practice dhamma specially samatha vipassana the concentration and instant meditation when we practice these qualities immediately we can see the results. Those are the qualities from the dhamma sandhitika akalika visible results immediately effective. Sila sattu sopasyatva hatya mesita vadana potama ඒ මොහොතේම හිතේ තියෙන අමනාපකම් අඩු වෙලා, නීවර නඩු වෙලා හිත තැම්පත් වෙනවා කියන තුන. ඉනිසා අප දැන් ටික වේලාවක් භාවනා පුහුණු කරමු. අපි ආරම්භයේ විදියට මෛත්‍රී භාවනාවෙන් අපි ආරම්භ කරමු. ඊට පස්සේ අපි බුදු ගුණ වඩලා, ධාතු මනසිකාරය වඩලා, ආනාපාන සතිය ඔස්සේ විදර්ශනා ප්‍රයන්නය බලාපොරොත්තු වන්නේ. දැන් පිළිතුර අපි විනාඩියකට නැගිටින්න පොඩ්ඩක් ගන්න වෙනසක් වෙනත් එක්ක ඉන්න තැනම පරිස්සමෙන් නැගිටින්න එක පාර නැගිටින්න එපා. මුගක් හරි ළඟ තියෙන එකක් අල්ලන්න නැගිටින්න. තැයි නැගිටල පොඩ්ඩක් අපි එන ඉරියව්ව ගැන සතිමත් වෙමු. මේකත් භාවනාවක්. ඉරියාපත භාවනාවේ එක භාවනාවක් තමයි සිටගෙන ඉන්නකොට සිටගෙන ඉන්න බව සිහියෙන් ඉන්න එක. ඇස් දෙක පහළට නමාගෙන හොඳට සතිමත් වෙමින් අපි විනාඩියක් I am aware of my body posture that I am standing here. Standing. I am fully aware of my body posture that I am standing here. Standing. හොඳයි පින්නතුනි දැන් අපි සතිමත්ව වාඩි වෙමු හෙමින් හොඳට ඇස් දෙක ඇරලා බලලා ඉන්න තැන වාඩි වෙන දැන් සිහියෙන් වාඩි වෙලා හොඳට ශරීරය රිලැක්ස් කරගෙන ටික වෙලක් ඉන්න පුළුවන් ඉරියවකින් වාඩි වෙන්න හේතු නොගිනව නම් වඩාත්ම හොඳයි විත්තිෙන් ටිකක් ඉස්සරහට ඇර වාඩි වෙන්න. හොඳට ශරීරය හොඳට සැහැල්ලු කරගෙන වාඩි වෙන්න. පහසු ඉරියව්වකින් ශරීරයේ ඍජුව තියාගෙන වම් අතෙන් දකුණු අත තියාගන්න දැස් හදවම් කරගන්න හොඳට ඉහළට හුස්මක් අරගෙන ටික වේලාවක් තියාගෙන ඉඳලා ඉමේන සැරේ හුස්ම පිට කරන්න නැවත හොඳට ගැඹුරු හුස්මක් ඉහළට ගන්න දොඩ සැහැලේ හුස්ම පිට කරන්න හොඳයි දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන මතක් සිහිපත් කරන්න වාඩි වෙන ඉරියව්ව ගැන සතිමත් වන්න Please be aware of your body posture that you are sitting here. දැන් ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. පරිමුඛං සතිනුපට්ඨකේත්වා කියපිටියට නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් කරනවා. සතිමත් බවේ මුල් පියවර විදියට නාසය ආශ්‍රිතව වර්තමානය තුළ හිත තියාගන්නවා. Please keep your attention around the nose to upper lip in the present moment. මේ සතිමත් බව සමගම අප දැන් මෙත් වඩමනටයි සෝදානම් වන්නේ. මෛත්‍රී භාවනාව පුහුණු කරන මොහොත අප සිටින මේ ශාලාවේ පටන් මේ ගම නගරය ප්‍රාන්තය රට පෘථුවිය හරහා මුළු විශ්වය දක්වාම ක්‍රමයෙන් මෙසේ පුහුණු කරන මොහොත මෙම ශාලාවේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම නගරයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ප්‍රාන්තයෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙම රටේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුව පදන්ත බෙත්තුවා. ශාන්ත සුවයට පත්වෙත්වා. මෙම පෘථුවියේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මුළු ලොවේම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මුළු ලෝකෙම වෙසෙන සත්‍යයන් එක පෙළකට තබා ඒ හැමදාම මෙත් සිතින් සෙත් පතන සුභ පතන මොහොත May all beings in the entire world be well, happy and peaceful. May they attain the supreme bliss of liberation. Svapadunt vetva Svapadunt vetva Svapadunt vetva Svapadunt vetva ශාන්ත සුවයට පත් වෙත්වා හැම දෙනා කෙරෙහිම මා එක් සිතින් සෙත් පතනවා. කිසිම වෙනසක් නැතුව සීමා භේදයෙන් තොරව සියලු භේද දුරුකොට ලෝලෙසෙන මිනිස් නොමිනිස් හැම දෙනාම එකම දරු පෙරස්සේ දකිමින් මාගේ හැමට සෙත් පතන මොහොත සුවපත් වෙත්වා සුවපත් වෙත්වා Svapadunt vetva Svapadunt vetva Svapadunt vetva Svapadunt vetva සුවපත් වෙත්වා. එකම දරු පෙනක්සේ දකිමින් ඒ හැමට මාගෙන් සිටින් සෙත් පතන ඉතාම සොන්දර මොහොද සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැමකල් නිදොකී අත්වා සැපතට සමගිව මොනිකි සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැමකල් නිදොකී අත්වා සැපතට සමගිව මොනිකි සාදු සාදු සාදු. හොඳයි වෙනතුනි, අප දැන් මෙත් සිත භාවිත කළ මොහොත බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. යම් යම් සංසම්පදං අභිසමෙච්ච යම් ශාන්ත ඵලයක් යැමති නම් සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා මෙහෙ කරන්න කියලා. සියලු සත්ත්වෝ සෝපන් වෙත්වා කියන මෙත් සිත වඩන්න කියලා. අපට බොහෝ විට හිතේ පීඩාවක්, අපහසුාවක්, අසහනයක් ඇති වෙන්නේ අනිත්‍යය ගැන ඇතිවන විරසක භාවයේ. අනිත් කෙනෙක්ගේ අඩුපාඩු පේනකොට අපේ හිත ඉක්මනට වෙනස් වෙනවා. හිතේ තියෙන ලස්සන නැති වෙනවා. අනේක දුරු කරන්න තමයි බුදුහාඳුරෝ නිතරම අපට අනුශාසනා කළේ මෛත්‍රී භාවනා වඩන කියලා. තමන්ට විනාඩි දෙකක් ලැබුණත් කිසියම් තැනක වාඩි වෙලා මෛත්‍රී භාවනා වඩන්න. ලස්සනට වාඩි වෙලා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මෛත්‍රිය දිනු කරන්න. වාඩි වෙලා කරන්න බැරි නම් ඇවිදින්න ඉන්න මොහොතක හරි සක්මන් කරමින් මෛත්‍රිය වඩන්න. වාහනේ පදවිලාගෙන කඩේ යනකොට වැඩට යනකොට පුළුවන් නම් මෛත්‍රියම වඩවඩ යන්න. ඒ හැම වෙලේම සීලම දෙනා, හැම වෙලේම සීලම දෙනා සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා කියලා මෛත්‍රිය වඩන්න. පින්නදින කාලයක් යද්දී තමන්ගේ හිත මේ සඳහා හුරු වෙනවා. භාවනාව පැණීම තමන්ගේ ජීවිතේ විනෝදාංශයක් බවට පත් වෙනට ඕන. ඒක අංගයක් බවට පත් වෙනට ඕන. එතකොට අදාප මේ ගත කළා සතුට ලබන්න කරන බොහෝ දේවල් අඩු වෙනවා පින්නදින ජීවිතේ. සමහර අපි සතුට ලබන්න බොහෝ දුර ගමන් යනවා නේද? බොහෝ වියදම් කරනවා. අනිත් අය සමග ඇතැම්ක බොහෝ වෙලාවක් කතා කර කර ඉන්නවා අපි. අනේ බොහෝම කැම බීම වල සතුටින් උත්සාහ කරන අයිතර කැම බීලා. ඒවත් හොඳ දේවල් තමයි. නමුත් ඊට වඩා ඊටහාන පහසුවෙන් ලෙහෙසියෙන් අඩු වෙදෙමින් සතුට ලබන ක්‍රමයන් බුදුදහම තුළ තියෙනවා. සියලු සත්ත්ව සෝපත්ත්ව මේ නගරේ ඉන්න අය, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, අර්ථ එකේ, සෝලාර් සිස්ටම් එකේ, ගැලක්සියේ, යුනිවර්ස් එකේ ටිකෙන් ටික පින්නතුන මෛත්‍රිය දිනු කරා. තමන්ට කවුරුහරි කෙනෙක් මතක් වෙනකොටම ඒ මතක් වෙන කෙනා තමාගේ දරුවෙක් යන හැඟීම දැනෙන මට්ටමටම මෛත්‍රිය දිනු කරන්න ඕන. අන්නේ මට්ටමට ආවා කියලා කියන්නේ අපේ නිවන පැත්තට යොමු වෙන සුදුසුයි කියන එක. මේ මට්ටමට මනස දින වෙනකන් පින්නතුනි නිවන පැත්තේ දොර නම් ඇරෙන්නේ නැහැ. මේ පැත්තේ ස්ට්‍රීට් එක නම් ඇරෙන්නේ නැහැ කොහොම. කාර්යමෙද සූත්‍රයෙන් සඳහන් කළේ යම් තන් සන්තම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් යම් දෙනම් මාතා යතහනි යම් පුත්තං ආයුසායක පුත්ත මනරක්කේ. අම්ම කෙනෙක් තමන් තින්න එකම දරුවා දෙස බලන ආකල්පයෙන් හැම දෙනෙක් කෙරෙහිම හිතාන හුරු වෙන කියන බලන් පිනදෙන අපේ හිත කොච්චර නිරෝගීද බලන්න ඒ වෙලාවේ අපේ ජීවිතේ කොච්චර වෙනස් වෙද කියලා බලන්න. අපි කතා කරන වචන කොච්චර අඩු වේද බලන්න. අද අපි අනිත්‍ය ගැන කොච්චර දේවල් කතා කරනවද නේ? ඒ කතාව විවේචන වා කඩු වෙනවා මෛත්‍රිය දින වෙන වෙන්න. ඉවසීම වා දින වෙනවා. වෙනත් කෙනෙක් දකිනකොටම පුදුම අනුකම්පාවක් ඇති වෙන පිනතුනි. ධර්මයේ දැනගන්න දැනගන්න අපේ හිතේ අනුකම්පාවක් මහට ගන්න කෙනෙක් ගැන. ඒ මෛත්‍රිය පදනම් වෙලා ඊළඟට පිරිසෙන අපේ කරුණාවට. මේ ලෝකේ කෙනෙක් සැප විඳින අය කියලා කිව්වට පිනතුනි ඇත්තටම සැප නෙවෙයි දුක් විඳින්නේ. ඇයිම කියන්නේ? මේ ඉදිරිපස පේන රූපේ ඇත්ත කරන් ඉන්න ලෝකයේ සතුටෙන් ඉන්නේ. මේ ඇස් දෙකට රූපයක් පේනවා නම් මේක මේ මොහොතේ තියෙන රූපේ කියලා හිතුවොත් මොකද වෙන්නේ? මේ රූපේට ඇවිත් ඔක්කොම ටික අපිට බාර ගන්න වෙනවා. මේ රූපේ ලැඩවීම, මහලු වීම ඔක්කොම ටික විතරක් නෙවෙයි, එයාගේ අම්මා තාත්තගෙත් ඔක්කොම ඒවල අපිට බාර ගන්න වෙනවා. දැන් මේ වගකීම් අතරින් කෙනගෙන මේ කියන්නේ. ඒ දුක් ටික අපිට බාර ගන්න මේක හැදෙන්නතුන. එයා ලැඩ වෙන ප්‍රමාණයට, රූප වෙනස් වෙන ප්‍රමාණයට අපට ඒක එහෙම අපේ ජීවිතයට එනවා. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන අපට ලෝකෙට උදව් කරන්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන මාර්ගය වඩමින් අපට දරුවට උදව් කරන්න පුළුවන්. නෝනට මහත්තයට සලකන්න පුළුවන්. අම්මට තාත්තට උපස්ථාන කරන්න පුළුවන්. රැකියාව කරන්න පුළුවන්. අපේ ශරීරයෙන් එන දුක් දෙයක් නෝ අපට නිදහස් වෙන පුළුවන්. මේ ශරීරයත් බලන්න පින්නතුනි අපි ශරීරයේ ලක්ෂණ දෙන කාලේ අපි කොච්චර ආසද ශරීරයටනේ කොච්චර නම් ශරීරය ගැන හිතනවදනේ දවසට කන්නාඩි ළඟට කීපාරක් යනවදනේ එක එක විදිහට හැරිහැරිත් බලනවනේ කන්නාඩි ළඟ මෙතරගෙන අමාරු නිසා බෑටරියම කන්නාඩියට දාගෙනවත් තියන කොවිලෙත් බලන්නේ ඉඩක් ලැබුණ ගාමම බලන්නේ රූපේ දිහා කොච්චරම ලස්සනද බලන්න කියනට වඩා කියලා හිතනවනේ එහෙම අපි සතුට වෙච්ච රූපේම බලන්න පින්නතන වෙනස් වෙන හැටි බලාගෙන ඉඳින එක වෙනස් වෙනවනේ එන්නේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නතන මේ ශරීරය වා දුර්වල වෙනවා අපි තට්ටු දෙක ගියක් කියනකොට හරි සතුට නම් තේදෙන ගාම ලොකුයි කියලා නේ උඩ තට්ටුවක් කියන ඈත පේනවා කියලා නේ තව තට්ටුවක් ලබුණාම තව සතුට වෙනවලු තට්ටු තුනක් නම් ඈතට බලන්න පුළුවන් කියලා නේ එහෙම ඊට පස්සේ පේන දේ ටිකෙන් ටික උඩ කට්ටුවට යන්න බැරි වෙනවා කවදාද? හරි දුක හිතන පල්ලෙහාම කාමරයක් සෝදානක් කරගන්න වෙනවා. රෙස්ට් රූම් එක ළඟම කාමරයක්. දුර කාමරයකුත් නෙවෙයි. ඇඳට යාගන්න බැරි වෙනවා පින්නත. රෝද පුටුවෙන් ඇඳට යන්න. ඇඳට ගිහින් පාවට ඇඳෙන් බහින්න බැරි වෙනවා. කකුල් දෙකක් ඇඳටම ගන්නවා. කොච්චරනම් අපි එන්නේ දුරවලේ මැදින් අපි දැක්කනේ අපි ආචිල සීයේ ධම්මල තාත්තලා දුරව නැහැ දුරවලේ මැදින් අපි දැක්කනේ නේ තේනස මේ වගේ ස්වභාවයක් තමයි අපි මේ ශරීරය මේ අපි අද පරිහරණය කරන ශරීරයත් ඒ වගේ ස්වභාවයක් තමයි අපි එක දැක්කටින් ඉක්මනටම අපි මේ ශරීරයට වඩා අපි උසාවන්තවන්නේ අපේ හිත තියුණු කරගන්න හිත ලස්සන කරගන්න සිතට සිතවිල්ලක් එනකොටම දුක ඇති නොවන විදිහට ඉහළම මට්ටමෙන් හිත තියාගෙන තන අපි බලනවා. මොකද අපිට මහලු වෙන එක නවත්තන්න බෑ වෙනතුනි. අපි කොච්චර ධර්මයේ පුහුණු වුණත් ලෙඩ වෙන එක නවතින්නේ නෑ. මහලු වෙන එක නවතින්නේ නෑ. මරණ දවස කල්යන්නේ නෑ. අපට ජරා ව්‍යාධි මරණ ධර්මතාවයට මුහුණ දෙන සිද්ධ වෙන අපට. නමුත් අපට ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දුකයි ධර්මතාවය කියන එක. රහතන් වහන්සේ ජරා ධර්මයට, ව්‍යාධි ධර්මයට, මරණ ධර්මයට ලක් වෙනවා. නමුත් උන්වහන්සේලාට ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක එන්නේ නැහැ. රහත් වෙනකොට මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. ඇයි යම් සිතුවිල්ලක් හිතනකොටම ගන්න රූපයට ගැට ගන්න නැහැ. දැන් ඒ හිතන දෙයට බේස් වෙච්ච රූපය ඉතුරු නැතුවම නැති වෙලා ගිහලා දෙනවා කියලා ගන්නවා. දැන් අපි අද උදේ එන කලින් කණ්ණාඩි ළඟට ගියානේ මිරේ ළඟට රෙස්ට් රූම් එකේ. ඒ රූපයේ කාම කණ්ණාඩි තියෙනවද? නෑනේ අපි යනකොට මෙතන නිර්මාණය වුණා අයින් වෙනකොටම ඒක නැති වෙලා ගියා ඒක කලින් තිබිලා පේනුනේත් නෑ ඒ මොහොතට හටගත්තේ මේ වෙන රූපයක් එහෙමයි ඒ මොහොතට හේතු නිසා ඒ වන රූපේ කණ්ඩායමක් වෙනවා එතනම නිරුද්ධ වෙනවා සිහි කරන්නේ අර මනසට ආපු සිතුවිලි ටික තමයි ඊළඟ සිහි කරන මොහොතේ තමයි ඒක තේරුමයි දැන් ඔබට ඔබේ සිතේ ඔබේ රූපය සිහි කරන්න පුළුවන් මේ වෙලාවේ. ඒ සිහි කරන්නේ අර උදේ කණ්ණාඩි දැකපු රූපය දැන මතක් කරගන්න. අද අන්තිමටම දැකලාපු රූපය තමයි දැන් මතක් කරගන්න. හැබැයි ඒක ඔබේම මතක් කරනකොට රූපේ කණ්ණාඩි තියෙනවද? නැහැ නේද? ඔබට ඉඳෙන පුළුවන් කන්නඩියේ නැත්නම් කියන කොහොමද මම සිහි කරන්නේ කියලා හිතන්න පුළුවන්නේ? ඔව් හිතට පුළුවන් යන්නේ අපි මේක සිහි කරන එක තමයි සති කියන චෛත්‍යයේ ලක්ෂණය. අර උදේ කන්නඩි ළඟ ගිහිලා අපෝ රූපේ විතරක් නෙවෙයි. අපිට හිත දිනු කරවතින් කුඩා කාලේ පටන් ඔක්කොම ටික සිහි කරන්න පුළුවන්. කුඩා කාලේ විතරක් නෙවෙයි. මව් කුසේ හිටිය කාලේ ඒ මාස ටික සිහි කරන්න පුළුවන්. හිත දින කරවතින් සතිය දින කරවතින් ඒ තරක් නෑ පේනතනි අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපතර සීකරන්න පුළුවන් අත්බව 500ක් නේ මහා කල්ප 500ක් සිහි කරන්න පුළුවන් ආකාරයට. ඒ සිහි කරන මොහොතේ දන්නවා මේ සිහි කරන්නේ ඇත්තටම රූපේ නෙවෙයි. ඒ නිරුද්ධ රූපයක් මනංකේ කටිච්ච ධම්මේ චුප්පටිච්ච මනෝවිඤ්ඤාණවස්තයි සිහි කරන්නේ. ඒ සිහි කරන මනෝවිඤ්ඤාණයත් දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු ඇති කල්හි හටගෙන මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කියලා දකිනවා. බාහිර රූපයක් ඒ අතීතේ ඒ මොහොතේ හේතු ඇති කල්හි හටගෙන එතරම් නැති වෙලා ගියා. ඒක සිහිකරන මනසක් විතර තියෙන එකක් නෙවෙයි. ඒ මනෝවිඥාණය මේ වෙලාවේ හටගෙන හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් එතරම් නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට බාහිර රූපේ නිදහස් වෙනවා. මනෝවිඥාණය නිදහස් වෙනවා. බාහිර රූපෙට ඇලිමක් ඇති වෙන්නේ නැහැ. බාහිර රූපේ නිරුද්ධ වෙලා කියලා දැක්කොතින් බාහිර රූපෙට අසක් හටගන්නේ නැහැ. දැන් අපි කෑම ටිකක් කනකොට කෑම රස දැනෙන්නේ කටේ කෑමේ කියලා දැනගත්තොත් කටේ තියෙන කෑමට අසක් හටගන්නවද? නෑනේ. කටේ කෑම ටික කනකොට ඒ කෑම ටික සිගානේ තියෙන කෑමේ කියලා දැනගත්තොත් තමයි ආසාව හටගන්නේ. හැබැයි රස විඳින බාධාවක් උත් නැහැ. මේක දැනගත්ත කියලා බය වෙන්නේ පරස්පර විඳින්නේ නැහැ. ටේස්ට් එක තියෙනවා. නැතිනේ මොකද්ද? නැතිනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? කෑම රස දැනෙනකොටම අපිට හිතෙන මොකද්ද? රස අපේ අවිද්‍යාව නිසා අපිට ඇස් දෙක යන්නේ සිගානේට. එතකොට තමයි කිනානේ කෑම ටික තියාගන්න, ඉතුරු කරගන්න, මේ වගේ කෑම ටිකක් තාම යන්න, අනිත් කෙනාගේ තිගානේ කෑම ටිකක් අරගන්න එක බාරනේ. අචාරි ඉස්කෝල යන කාලේ හිම නේද? ඒකට කෑම ගන්නකොට ආයෙත් එක්ක මොනාක් හරි යන්න බලන්න කියලා එකපාර ගන්නවනේ. ඔව් තිගානේ කියන්නේ හොඳ නේද ගන්නවා අපි. හරකට බලන්න කියලා පොඩ්ඩක් බලන්න කියලා. ඒ හිතන්නේ අපි හිතන්නේ අර තිගානේ තියෙන කෑම රහ කියලා නේද? තිගානේ තියෙන කෑම රහද? තිගානේ කියන කැමරා හද? තිගානේ කියන කැමරා හද කියලා බලන එක බ්ලෙන්ඩ් කරන බඩකින් දාලා බලන රහද කියලා. රහද? තිගානේ කියන කැමරා හා නැති වෙනද? රස දැනෙන්නේ කොහෙද? රස දැනෙනා කැලත් එක මිශ්‍ර වෙන ඇඹරෙනකොට කටේ විතරම රහ තියෙන්නේ. තිගානේ කියන කැමරා හා නැහැ. රස කියන එක කලින් තියෙන දෙයක් නෙවෙයි. මේම වාසිය අපි හදාගන්න දෙයක් රහ තියෙන්නේ. එතකොට රස දැනෙන්නේ කටේ තියෙන කෑමේ කියලා දැනගත්තොත් කටේ තියෙන කෑම වල අසහකට ගන්නවද? අනේ හරිය රස කෑම ටිකක් මේ ටිකක් පොඩ්ඩක් තියාගන්න ඕන ආයෙ ගන්න කියලා එළියට අරගෙන පිටිගේ තියනවද? නෑ නෑ නෑ. අනේ බලන්න හරිය රස නැන්නේ කෑම ටික නම් ගියානේ ඔයත් ටිකක් ගන්න මේ කියලා. එහෙම දෙන්නේ නෑ නේ නේ. එතකොට කටේ තියෙන කෑමේ කියලා දැනගත්තොත් කවදාවත් කටේ තියෙන කෑමට ආශාව හටගන්නේ නැහැ. ආශාව හටගන්නේ එපායි පානිය මං ආශ කරන්නේ නැහැ කියලා මෙනෙහි කරන්න අවශ්‍යද? නැහැ. පින්නතනි මෙන්න මේක තමයි ධර්මයේ සම්විතික කියලා කියන්නේ. නේතේන රූපේ නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අනේ මං මේකට ආශා කරන්නේ නැහැ කියලා හිතන්න ඕනේ නැහැ. මේ දර්ශනයනවත් එකම අසුභ වඩනවත් මෛත්‍රී වඩනවත් කෙනෙක් බාහිර ඉතුරු වෙනව නැහැ. හැබැයි ලෝකෙ තේරුම් ගන්න පුළුවන්. ලෝකෙ තේරුම් ගන්න දෙන කරන්න පුළුවන්. ආස්වාදෙ වෙනින්න පුළුවන්. දන්නවා ආස්වාදේ හටගන්නේ මෙහෙමයි කියලා. දැන් කටේ තියෙන කෑම අර අපිරිසුදු වගේ වෙච්ච අපිලිවෙලට තියෙන අවලස්සන කෑම කින්නේ මේ රසය එන්නේ අතරමනේ. අර තිනානේ ලස්සන තින කෑම දෙකෙන් කවදාවත් රහක් එන්නේ නැහැ. ඒ දෙක එහෙම මේ විදිහටම කටෙන් දැම්ම රහකුත් නැහැ. ඒක ඇඹරෙන්න ඕනේ නේ. අර මෙතන උනාට පස්සේ තමයි රහ එන්නේ. එතකොට අන්නේ සිද්ධාන්තයේ දැනගත්තොත් කෙනෙකුට රස විඳින බාධාවක් නැහැ. හැබැයි අර කෑමට ආසා නොකර රස විඳින්න පුළුවන්. කෑමට ආසා නොකුත් නැහැ. කෑම හොරකම් කරන්න ආසාවකුත් නැහැ. ඒක නැතුව ලස්සනට කැම දෙක රසින් ඉන්න පුළුවන්. එහෙම වුණා හම්බුනේ. එහෙම වුණාම කිසිම කැම එකට අපිට ආසාව මොකක් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ආසාව කියන්නේ මේකයි තමන් ඊට පස්සේ තමන්ගේ ශරීරේ පාස්වංග නැහ ගන්නවා. අනිත් ලෝකයේ කරුණාවෙන් කැමති ගුවෙල දෙන්නවා කැම එක ෆ්‍රිජ් එකේ තියෙන එක ටිකක් කරනවා ලෝක සම්මුතියට කරනවා. ඒ ලෝක සම්මුතියට පිටුපාන්නේ නැහැ. හැබැයි තමන් ප්‍රඥාව මේක පරිහරණය කරනවා. උපේක්ෂාව කන අවසානයපත් වෙන්නේ හැබැයි උපේක්ෂාව සාමාන්‍ය හිතෙනදී උපේක්ෂාවක් නෙවෙයි ඒක. සාමාන්‍ය අපි උපේක්ෂාව කියලා කියන එක කෑමේ ස්වභාවය මේකයි. ඒ නිසා ඉතින් මේ කැඩෙන දේකුත් නැහැ, ගැටෙන දේකුත් නැහැ කියලා අපි දෙන්නේ තමයි සාමාන්‍ය උපේක්ෂාව. හැබැයි මේ උපේක්ෂාවෙන් මතක් නෙමෙයි කියන්නේ සංඛාර උපේක්ෂාව කියලා. මේ කියන්නේ අර නාම රූප දෙකේ හටගැන්නේම Nirodhi දකින්නකොට එන උපේක්ෂාව නේද? බාහිර රූපේ නැති වෙලා ගියද කියලා දකින්නකොට හටගන්න උපේක්ෂාව අර ශූන්‍යතාවයත් එක්ක ගිරුමන උපේක්ෂාවක් ඒක. ඒක බොහොම ඉහළ මට්ටමේ අවබෝධයක් කියලා. දැන් සාමාන්‍ය කෙනෙක් දෙන්නේ ගහ ගන්නකොට හරිය සමගින් ඉන්නකොට හරිය ආපේ තාමක් නැහැ මොනි තමයි කියන්නේ. මිනිස්සුම තමයි නේද උපේක්ෂාවෙන් ඉන්නවා අපි. ඒ උපේක්ෂාවෙන් ඉන්නේ ආමේ කෙනා ඉන්නවනේ. මෙයක් ඉන්නවා මෙයක් ඉන්නවා දැන් ඉතින් ගහගත්තා කාටිගෙන යාළුවේ තාමක් නැහැ කියලා අපි උපේක්ෂාවෙන් ඉන්නවා. ඒක සාමාන්‍ය ලෝක මට්ටමේ තියෙන උපේක්ෂාවක්. ඒක ධර්මයෙන් දැන තිනුට තින්න පුළුවන් නේද? හැබැයි බුදුදහමේ කියන උපේක්ෂාව ඊට වඩා කියලා කියපු එක. ඒ මොකද්ද? ඒ තමයි මේ කෑම දකිනකොට ඇත්තටම කටේ තියෙන කෑමක් නෙමෙයි රහයන්නේ. මොකද රහයන්නේ? ඒ ඇත්තටම ජීවහ විඥානයේ නිරුද්ධ වෙනා මනෝ විඥාන මට්ටමේ තමයි මේ රහයන්නේ. එතකොට අර කටේ තියෙන කෑම ගැන පිළිකුලක් අද නෙමෙයි තියෙන්නේ. කෙලියම් ස්පර්ශ නිරෝධයට මෙහෙත දින හටගන්නේ. මේ දැන් මේ කටේ තියෙන කෑම ඇත්තටම මම හිත උදාහරණයකට නේද? ඒකත් නෙමෙයි නියම යථාර්ථය. නියම යථාර්ථය තමයි කවදාකවත් රස දැනෙන්නේ නැහැ ඇත්තටම ජීවහ විඥානය. ඒ රස තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාව. අන්න එතකොට තමයි නියම කිස්නා හටගන්නේ. ඒ අවස්ථාවේදී කටේ තියෙන කෑමවත් උකට පැන වෙන්නේ නැහැ. ඔහු දන්නවා ඒකත් නෙමෙයි මේර තේරුම් ගන්න කියලා. මේ තේරුම් ගන්න අවස්ථාව සම්පූර්ණයෙන්ම මනෝ විඥාන අවස්ථාවත් එක්කයි මේ ගනුදෙනු කරන්න කියලා එයා දකිනවා. එතකොට හටගන්න උපේක්ෂාව අර බාහිර රූපේ Nirodhi විතරක් නෙවෙයි අභ්‍යන්තර නාමයන් තේනොත් චිත්ත සංසිද්ධික වල Nirodhiයන් දකින්නින් හටගන්න Nirodhiක් කියන අවස්ථාව. ඔව් ඇත්තම වැදගත් ප්‍රශ්නයක් ඒක. දැන් අපේ හිත වේගින් වේගින් යනවනේ හටගෙන නැති වෙන වේගෙන්ම. එතකොට අපි කැම වේලක් ගන්නවා කියන්නේ හිත කෝටි ගණනක් ඇති වෙලා. අපිට හැම වෙලාවෙම රසය හට ගන්නවා, ජීව විඥාන හට ගන්නවා එහෙම ඇතිලේ ඇතිවේ තමයි වේගෙන් යන්නේ. ඒ සිතිවිලි කෝටි ගණනක ඇතිවීමක් තමයි මේ කැමක් වින්ද කියලා කියන්නේ. ඒ හැම මොහොතකම ස්පේස් තියෙනවා. ඒ හැම මොහොතකම රූපයක් ස්පර්ශ වෙනවා කියන්නේ. එතකොට ආහාරයක් නැහැ කියන අන්ත කියන්නේ නැහැ. ආහාරයක් නැහැ, බාහිර රූපයක් නැහැ කියන අන්ත කියන්නේ ඒක වෙනම අන්තයක් එක්ස්ට්‍රීම් එකක් ඒක. ඒක බුදුදහම නෙවෙයි. ඒ කියන්නේ විඥාන මාර්ගයකට වෙනම දර්ශනයක් තියෙන බුදුරජාණන් වහන්සේ කාලේ මේ බාහිර කිසිම දෙයක් නැහැ ඔක්කොම විඥාන විතරයි කියලා. බුදුදහම ඒකටයි කියන්නේ. බුදුදහම රූපය ප්‍රතික්ෂේප කළේ නැහැ. රූපයක් කියන එකක් තියෙනවා. හැබැයි ඒ තියෙන රූපය මේ මොහොතේ හේතු ඇති කල හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුව නිරෝධ වෙන දෙයක් නිරෝධ වෙන විතරක් නෙවෙයි ඒදී නැවත හේතු ටික උපද්දවල නැවත ඒ රසය ගන්න පුළුවන්. දැන් අපි එක කෑමකට අපි කියමු යෝගට් එකකට යෝගට් එකේ මෙතන ඒ රසය දිවෙන මෙතන නිරුද්ධ වුණා. ආයෙ තව විනාඩියකින් ආයෙ රස වෙන ඉන්න පුළුවන්. අපිට අලුත් ඒක. එතකොට රූපේ නැහැ කිව්වොත් එහෙනම් මොකුත්ම නැහැ රූපේ. එහෙනම් ආයි අපිට රස විඳින බැරි වෙනවා. ඒ මතයට යන්නේ නැහැ. හැම මොහොතම අපිට ඒ රසයමයි විඳින්න පුළුවන්. හැබැයි ඒ රසය විඳද්ද අර අතීතයෙන් මෙතෙන් ඒ රසය එන්නේ නැහැ. මෙතනින් ඊළඟට යන්නේ නැහැ. ඒ මොහොත රසය හේතු දෙකෙන් ඒ රසය විඳා මේකෙන් මේක රසය විඳා මේකෙන් මෙතන විඳිනවා. අර ටිකක් සමාන මට්ටමේ යන නිසා අපිට හිතෙනවා මේ දිගටම යන එකම රසයක් කියලා. එකම රසයක් නෙවෙයි යන්නේ. දැන් දිය ඇල්ලක් ගන්නකොට දැන් අපි තුන් ඉඳ දිය ඇල්ල හරි ඈ දෙවන ඇල්ල හරි මොකක් හරි බැලුවනම් අපිට හිතෙන්නේ එකම ඇල්ලනේ වැටෙනවා කියලා නේද හිතෙන්නේ. ආමන් ගියා උදේ දැන් දෙවන ඇල්ල බලන්න ගියා. දුන් ඉඳ බලන්න ගියා මේ අවුරුද්ද යනවා කියලා යනවා නේද? ගියාට අවුරුද්දක් පටන් නෙවෙයි ඒ මොහොතේ තත්පරයට ඔක්කොම එක පල්ලෙට ගියලා නේද? ජල බිඳු බිඳු ටිකක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒ වගේම තමයි චිත්තස්සන දෙකක් මේ සැනසෙන්න තුලින් මේ යන්නේ. රූපයක් අඩගනිමින් නිරුදෙමින් යන්නේ. නමුත් අපට ඒක ඔක්කොම එක ලයින් එකකට තියලා එක රසයක් මඟට කැම දෙක කැමහත් යෝග ටිකක් කැම කියලා හිතනවා. ඒ තුනට හැම වෙලාවෙම රූපේ හටගත්ත නිරුදුණ රූපේ හටගත්ත නිරුදුණ. ඒ රූපේ හටගන්න මොහොතේ රස රූපේ ලැබෙනවා. ලැබුණට ඒ හටගන්න හැම මොහොතකම මේක තේරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. ඒ ටික ඔක්කොම එක ලයින් එකකට එකට ගැට ගහලා තියෙන අවිද්‍යාව විසින්. අවිද්‍යාවෙන් කියන්නේ නොදැනීම ඉග්නොරන්ස් එක කියන්නේ මේ ටික ඔක්කොම එක ලයින් එකකට කියලා එකක් කියලා අපිට පෙන්නනවා. දැන් ලයිට් එකක් ඇතැම් විට කතරේකට 45ක් 60ක් නිර්මපත් වෙනවා. අපිට පේන මොනවද? අපිට පේන්නේ දිගට මේකපත් වෙනවා කියලා. අන්නේ වගේ තමයි අපි රසයක් විඳින වෙලාවේදී අතර පරාසයේ විශාල ප්‍රමාණයක් රූප කලාප හටගැනීමේ හේතන නිරුද්ධුන. ඒ හැම මොහොතකම මනෝ විඥානයේ මේක අපි එක්ස්පීරියන්ස් කළා. එතකොට බුදුදහමේ හැටියට රූපය තියෙනවා කිව්වත් වැරදි, රූපේ නැහැ කිව්වත් වැරදි. රූපේ තියෙ කිව්වොත් ඒකයි එක්ස්ට්‍රීම් එක. සංස්කෘතවාදයට යනවා. රූපේ නැහැ කිව්වොත් ඒකත් එක්ස්ට්‍රීම් එක. ඒකත් නැත යන විච්ඡේදවාදයට යනවා. මේ ඇත සහ නැත කියන දෙකෙන්ම නිදිලා කියන දර්ශනය තමයි පරිසම්පාදික කියලා කියන්නේ. හේතුඵල ධර්ම කියලා කියන්නේ. හේතුන් පරිච සම්බෝධං හේතු බංගා නිරුද්ධති. හේතු ප්‍රතිකාලේ හඳ ගන්නවා හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. යම් කිසි සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. යමක හේතු නිසා හඳ ගත්තනම් හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මෙන්න මේක දකින දකින අපේ බාහිර රූපයෙන් ටිකෙන් ටික අපේ හිත නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙන විතරක් නෙවෙයි ඒ බාහිර රූපේ තේරුම් ගන්න මනෝ විඥානයත් දිගට යන දෙයක් නෙවෙයි. ඒකත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනත් දක්නවා. මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි මේ කරන හැම ආධ්‍යාත්මික වැඩ පිළිවෙලකටම වැඩ පිළිවෙලක් කරන්නේ. අපි දන්නුනත් දෙන්නේ මෙන්න මෙතෙන්ට එන්න. ඒ දාන දෙයලා කල්‍යාණ මිත්‍රවන්ට මුණ ගැහිලා එයාගේ මෙහෙ බණ අහන්න. කල්‍යාණ මිත්‍ර ඇසුරු කරන්නේ මේ ධර්ම දැනගන්න, සිල්වන්ත වෙන්න. සීල රැකෙන්නේ සමාධිය උපකාරවත් වෙන්න. සමාධිය රැකෙන්නේ හිත සමාධිමත් කරගන්න. හිත සමාධිමත් කරගන්නේ සත්බොජ්ජංග වඩන්න. සත්බොජ්ජංග වඩන්නේ අනිත්‍ය දුක අනාත්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ හැම දෙයක්ම එකම ලින්කියකට යනවා. අඩු කර ගැනීම තමයි අපි මුලදී කරන්නේ. මොළදී අපි කෙනෙක් දැක්කහම යාට වැඩිපුර ආසා කරන්නේත් නැහැ, රණ්ඩු වෙන්න යන්නේත් නැහැ. ඒක තමයි මුලින් කරන්නේ. ඒක මුලින් අවශ්‍ය එක තමයි සීලය කියලා කියන්නේ. සීලෙන් කරන ලොකු රළු ගතිය අඩු කරන එක ඇලින් ගැටින් වල. හැබැයි ඒක විතරක් අපිට මේක කරන්න බෑ. ඊට පස්සේ ටිකෙන් ටික ඒක සමාධිමත් කරගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ දෙකින් අපි නීවරණ මට්ටමම දුරු කරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ අක්ඛණ්ඩා කාලී ඉන්ද්‍රිය වලින් ලබන සැප දුක් ටිකෙන් අපි මෙහෙ නිදහස් වෙනවා. දැන් අපි ඇසට රූපයක් දැකලා තමයි සතුටු වෙන්නේ. කන ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක් ඉඳලා, දිවට රසයක් ඉඳලා, කයට පහසක්. දැන් සමතේ දිනු කරනවා කියන්නේ අර ඉන්ද්‍රිය පහෙන් ආස්වාදයක් ලබන නෙමෙයි අපි කියන්නේ. ඒ මට්ටම වෙනකොට අපිට සතුට තමයි ඇස් දෙක තියාගෙන භාවනා කරන එක. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන්න සම්පන්නෝ සුගතෝ. එහෙම බුදුගුණ මෙහෙ කරනවා. නැත්තම් ධාතු මනසකාරය පඨවි පඨවි පඨවි ආකෝ මේ අධ්‍යයන ධාතු මනසකාරය මෙහෙ ගන්නවා. නැත්තම් ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මේ වගේ සංත භාවනකින් කරන්නේ තවත් ගැඹුරට ගිහිල්ලා අර හිතේ ඇලියම ගැටීම අඩු කරන එක. ඊට පස්සේ තවත් ගැඹුරට ගියම මොකද වෙන්නේ? අපි විදර්ශනා වඩන ගමන් මොකද්ද? හිතේ කර්මන්ත පියාගෙන ඇස අනිත්‍යයි, ඇස දැන් නිරුද්ධ වෙලා, රූපේ නිරුද්ධ වෙලා, චක්කු විඥානෙ නිරුද්ධ වෙලා, චක්කු සංපස්සේ නිරුද්ධ වෙලා, කන සෝතේ සංජේ සෝත විඥානේ මෙව නිරුද්ධ වෙලා කියලා බලනවා. බලනකොට ඉහළට යනකොට මොකද වෙන්නේ? රූපයක් මතක් වෙනකොටම දන්නවා අර කණ්ණාඩියේ තියෙන රූපය වගේ තමයි මතක් වෙන්නේ. දැන් අපිට අර අපේ උලේ ගිහිලා අපේ බාත්รูම් එකේ තියෙන කණ්ණාඩි රූපය මතක් කළා. අනේ මම ඒකට ආසා කරන්නේ ආසා කරන්නේ ආසා කරන්නේ කියලා කණ්ණාඩි රූපයක් මෙහෙමද? අපටයි ඇලීම ගැටීම කියන එකක් හිතනවාද? අපි දන්නවා දැන් කනේ කියලා. හැබැයි අපි නෑ කියලා අන්තයට යන්නේ නැත්නම් අපි දන්නවා ආයි කණ්ණාඩි ළඟට ගියොත් ආයි රූපේ පේනවා. එතකොට ඇත කියන අන්තයෙන් හිත ගන්නෙත් නෑ, නැත කියන අන්තයෙන් උච්චයට යන්නෙත් නෑ. අන්නේ දෙකම නිදහස් වන දර්ශනය තමයි පරිසම්පදී කියලා කියන්නේ. මේ මට්ටම් එනකොට අපට මම ඇලෙන්නේ නෑ, මම ගැටෙන්නේ නෑ කියලා ආයි අමුතින් ප්‍රාර්ථනා කරන්න යන්නේ නෑ. මේ දර්ශනයට හිත තියෙන එකම අපිට කරන්නේ. ඒ දර්ශනයට හිත තියෙන වැඩ පිළිවෙල තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. මේක අහලා දැනගෙන ඔළුවේ තියාගෙන මේකට මයින්ඩ්ෆුල්නස් එක ફોකස් කරන්න තියෙන්නේ. මයින්ඩ්ෆුල්ින් එක තියෙන්නේ. ඉන්නකොට ආයි මම ඇලෙන්නේ නැහැ, මම ගැටෙන්නේ නැහැ කියලා අමුතු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. එබැව මුලදී ඒක කරනවා. සීලෙදි කරන්නේ ඒක. දානෙදි කරන්නේ ඒක. අර දැඩි ලෝභකම් අඩු වෙන තමයි දාන දෙන්නේ. දැඩි ඇලීම ගැටීම අඩු වෙන තමයි පන්තිල රකින්නේ, අර්ථිල රකින්නේ, දසදෙල රකින්නේ. ඒ ටිකෙන් අර කලු ගති අඩු කර ගන්නවා. හැබැයි යම් කෙනෙක් බුද්ධිමත් කෙනෙක් නම්, gifted කෙනෙක් නම් බුදුහාමුදුරු මොකද කරන්නේ? බුදුහාමුදුරට gifted කෙනෙක් හොඳ බුද්ධිමත් කෙනෙක් හම්බුනොත් මොකද කියන්නේ? ඒතරක් දාන සීල දෙක කියන්න ඕනේ නැහැ යාට. යාට අරවන සම්පතේ කියන්න ඕනේ. සම්පත පහනක් උගන්නනවත් නැහැ. යාට ඍජුවම කියන්නේ මොකද්ද? ඒ වන්තේ භාග්‍ය සික්කිතම්බං දෙත්තේ දෙකමත් සම්භවිස්සති සුතේ සුතමත් සම්භවිස්සති මුතේ මුතමත් සම්භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිස්සති. බාහිමෙන හික්මෙන දැක්කන දැක්ක ඉවරයි දැන්. අහුවනම හිතේ ඉවරයි කියලා ඍජුවම බුදුහාමරණ විශේෂ ස්කිල් එකක් තිබුණා කෙනෙක් දකිනකොටම එයාගේ මනින් දෙක රීඩ් කළා. එයාට කොච්චර නම් එයාගේ ස්පිරිචුවල් ෆැකල්ටිස් එයා දිනකොට තියෙන කියලා බලලා එයාගේ ප්‍රඥාවට අනුවම බණ කියන බුදුහාමරණ හැකියාවක් තිබුණා. ඒ හැකියාව බුදුරජාණන්තුට විතරම ඇති වුණේ. ඒ හැකියාව සරුත් හාමුදුරන්ට තිබුණේ නැහැ. ඒතොට බුදුරජාණන් වහන්සේ අර බුද්ධිමත් කෙනෙක් හම්බවන මොකද කියන්නේ? මෙන්න මේ විදිහට හිතන්න. දැන් කණ්ණාඩියේ රූපය නිරුද්ධ වෙලා තියෙන්නේ කියලා කිව්ව ගමන් මොකද යට වෙන්නේ? යා දන්න වෙනනම් මේ දක්න රූපයත් එහෙම තමයි. මේ ආන සබ්දයත් එහෙම තමයි. මේ දැනෙන ගඳ සුවඳ, මේ කන රසට දැනෙන එක, මේ කයට දැනෙන පහස, මනසේ දෙන විඥාන, මේ හැම දෙයක්ම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා යා එකපාරම යාගේ මනස මෙතන ફોකස් කරනවා. එහෙම නැ පුළුවන් කම වෙනස් කර හුඟා ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරන්න අප කෙනෙක්. එතකොට අපිත් කරනවා මොකද්ද? මෙන්න මේකම පුළුවන් තරම් හිතේට ඉන්නවා. මුලදී අපි මේක හිතන ගන්නේ. හැබැයි කාලය ගියාට පස්සේ මොකද වෙන්නේ? හිතන්න නැතුව වෙනවා මේක. ඒකට පුළුවන් කම තියෙන අපි නිතරම මේ එකම ජීවත් වෙනවා. අනිත්‍යයත් එක වැඩ කරනවා, පිටකියාවට යනවා, දරුවන්ට කෑමට ගොවි යනවා, ගෙදර සුළු පරිසර කරනවා, වාහනෙ හොදනවා, ඒ වගේ සාමාන්‍ය විදිහට කරනවා. ඒව කරන ගමන් අපේ මනස තියෙන මේ ලෝකේ මෙන්න මේ ස්පිරිචුවල් වර්ල්ඩ් එකේ තමයි අපි ඉන්නේ, ස්පිරිචුවල් ඩ්‍රීම් එකේ තමයි අපි ඉන්නේ. මේ වෙලාව බලනවා, බලන ගමන්ම තන්නවා මේ අලරි ස්පර්ශ කරන ඔක්කොම එක නිරද වෙන මේ ඔක්කොම ගණකනෝ මනෝවිද්‍යාවේ තැන විල දකිනවා. හැබැයි රූපේ නැහැ කියන්නේත් නැහැ. මොකද වෙන කෙනෙකුට මේ රූපේ බලන්න පුළුවන්. මට තායි දැන් මේ මොහොතේ දැන් 10 නම් තා මොහොතේ 10 2යි. අයි බලන්න පුළුවන් මේක. රූපේ නැහැ කියන්නේ. මුලදී අපි සීලෙන් කරන්නේ අර ඇලිල් ගැටීම් අඩු කරලා ඉන්න එක. හැබැයි දානම සූදානම් කරන උනන් ගිහේව කරන්න බුදු පූජාම සූදානම් කරන එක කරන්න හිමින් සැරේ. හොඳයි. එතකොට දැන් අපි මේ සාකච්ඡා කළේ මේ දර්ශනයත් එක්ක මෙන්න මේක තමයි අපි නිතරම දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා. මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේක මුලදී එකපාරකට තේරෙන්නේ නැහැ. අපි මුලදී ඇත්තටම මුලදී විශ්වාසයෙන් මේක අපි පිළිගන්න වෙනවා. දැන් අපි අලුත් තැනකට යනවා නම් ඇඩ්වර්ට් එකකට අපිට මුලදීම තරග කළ බෑනේ. අනේ ඔකම වෙන්න පුළුවන්. දාතනින් හැරිලා යන්න ඕනද? ඔන්න ස්ක්‍රිප්ට් එකක් තියෙනවද? ওই සිප් කෝඩ් එක වෙන්න පුළුවන් කියලා ප්‍රශ්නකට මොකද වෙන්නේ? යන්න පුළුවන්ද? බෑනේ. අපි මුලදී මේ ඇත්තම ඇඩ්වර්ට් එකක් ගන්න කිව්වේ විශ්වාස කරනවා. යනකොට අපි දකිනවා මෙන්න අර ප්‍රී එක හම්බුණා, මෙන්න අර ස්ට්‍රීට් එක දැන් හම්බ වෙනවා, ඔන්න ගෙදර ගෙදර තියෙන ලේන් එක, මේ තියෙන හවුස් නම්බරේ, ඔන්න ඊට පස්සේ තමයි අර ශ්‍රද්ධාව නැති වෙන්නේ. ඊට පස්සේ විශ්වාස කරන්න දෙයක් නැහැ. එතෙන්ට යනකම් අපි විශ්වාසයෙන් තමයි යන්න ඕන. හැබැයි විශ්වාසයෙන් ගියාට මේක අන්ධ භක්තියක් නෙමෙයි. මොකද මේක පටන් ගත්ත තැන ඉඳලාම රිසල්ට් එක පේනවා. මුල ඉඳන්ම ඔක්කොම යන යන තැන්වල මග ලකුණු කියලා තියෙන්නේ. සිල්වන්ත වෙනකොට මෙන්න මේ ආනිසංස ටික ලැබෙනවා. සමාධිය ලැබෙනකොට නීවරණ අඩු වෙනවා. විදර්ශනා වඩනකොට ටිකෙන් ටික ඇලීම අඩු වෙනවා කියලා අප ධර්ම ශ්‍රවණින් මේක කලින් අහලා තියෙනවා. ඒ අහපු දේ මාර්ගේ යනකොට අර පාර යනකොට ඒ ටික මගදී පේනවා වගේ අපිට මේ රිසායකට පේනවා. අපිට තව විශ්වාසය දීන් වෙනවා. හැබැයි ඒ ගමනාන්තයට destination එකට අපි එනකොටම මොකද වෙන්නේ? ඊට පස්සේ විශ්වාස කරන දෙයක් නැහැ. ඊට පස්සේ අපේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. අපේ experience එකක්. එතෙන්ට යනකම් අපිට සිද්ධ වෙනවා මේ බුදුහාඳුරුම ඇත්තම තමයි කියලා තියෙන්නේ. දුක නිදහස් කරන මේකම තමයි කරන්න ඕනේ කෙනෙක්ට දැනගන්න. දැනගත්තට පස්සේ මේ ශ්‍රද්ධාව ධනියක් වෙනවා. මේ කියපු කාරණය තමයි බුදුහාඳුරු මේ කියපු කාරණය තමයි අපිට ජීවිතේ වටිනාම දේ බවට පත් වෙනවා. ඇයි ඒ? අපේ උපාධියෙන්වත්, අපේ දරුවගෙන්වත්, අපේ ගෙදරින්වත්, අපේ වාහනයෙන්වත්, අපේ මහත්යගෙන්වත්, නෝනගෙන්වත්, වැඩිදියත් අපේ ශරීරයෙන්වත් දුකෙන් නිදහසෙන් බෑවදා. දුකෙන් නිදහස් වෙන නම් එකම දේ තමයි මෙන්න මේ දර්ශනය අනුව වැඩ කරන්නේ. අන්න ඒ විශ්වාසයේ තමන්ගේ හිතේ ඉහළම තැනින් තියාගන්න. ඉහළම තැනින් තියාගෙන අයින් වැඩ කරනවා. ඒතර දරුවත් ඉස්කෝලේ යනවා, ගෙදර කෑමත් වෙනවා, රැකියාවටත් යනවා, තව උපාධියක් ගන්නවා නම් ඒ උපාධියක් ගන්නවා, තව උසස් වීමකට යනවා නම් ඒකටත් යනවා. දැන් රැකියාවට වඩා හොඳ රැකියාවක් තියෙනවා ඒකටත් යනවා. වෙනි ස්ටේට් එකක් හොඳයි කියනවා නම් ඒ ස්ටේට් එකේ පදිංචි කියලාත් යනවා. අලුත් මොඩල් එකේ වාහනයක් ආවොත් ඒකත් ගන්න ඒවත් කරනවා. ඒවන කරින්නේ. හැබැයි වෙනම දෙයක් මම කරන්නේ තමන්ගේ වැටුපඩ සලකන විදිහට. ණය වෙන කරන්නේ නැහැ. පාර්ක පහින වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. වාහනයක් ගන්නවා නම් තමන් දැනගන්නවා තමන්ට කොයි මට්ටමේ වාහන දෙකක් තියෙන්නේ කියලා. උගලන්න බැරි බාට කරලා ගන්නෑ. මොකද තමන්ගේ මේ ගමනට බාධා වුණ විදිහට තමයි තමයි යන්නේ. හම්බ කරන දේ වුණත් අපේ සම ජීවිතකා කියලකක් කියනවා වියදන් කරන්නේ වැතුපට සරිලන් විදියට. මොකද හේතුව ඊට වඩා ජීවතෙන් තමන්ට ගෙදර වැඩම කරන්නේ තමට නිවන් දැකන්න බැරි වෙනවා. තමන්ගේ විහිදන් ටික දරුවන්ට ගෙදරට සලකන ඉතරක් නෙවෙයි නිවන් දැකන්න පුළුවන් විදියට කලමනාකරණය කරගන්න ඕන තමයි. දානමානියක් දුන්නත් පරිත්‍යාගයක් කරත් ඒක තමන් බුද්ධිමත් විදියට කරන්න ඕනේ. මේ හැම දෙයක්ම තමන් දන්නා කලමනාකරණය කරගන්න විදියේ හැබැයි එක සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. තමන් කලින්ට වඩා නුවා මහන්සියට වැඩ කරනවා. කලින් කයක් වැඩ කරගෙන කියනවා නම් මේ දර්ශනය දැනගත්තට පස්සේ වැඩ කරනලා අඩු කරනවද? නෑ නේ. තව පැය 10ක් කරයි සමහරවිට මම 8 කරගෙන 10ක් කරන ඊට පස්සේ. ඇයි එහෙම කරන්නේ? සල්ලට ආසන්නද? නෑ, මේ යුතුයමන්ට ඉක්මනින් ඉවර කරලා ඉක්මනටම මේ දහම ප්‍රැක්ටිස් කරන්නයි කරන්නේ. ඒ තරක් නෙවෙයි, සල්ලි උපෙන් ඉවරන ප්‍රැක්ටිස් කරනවා නෙවෙයි, සල්ලි හම්බ කරද්දිම දරුවෝ දෙක හදද්දිම තමයි දහම් පුහුණුවක් කරන්නේ. ප්‍රැක්ටිස් එකේ තියෙන්නේ මේ මොකද අදා පේන හෙට දවසේ නැති කියලා යනකොට. මේ බුද්ධ ශාසනය තමයි අපේ ජීවිතයේ වටිනාම දේ. කල්පාන්තර ගමනකට වරක් ලැබෙන මේ අවස්ථාවක මගේ හරගන්නේ අපි හැම වෙලාවෙම මේ දර්ශනයත් එක්කම ඉන්නවා. මේ තමයි කියන්නේ යෝති වස සතන් ජීවේ අපස්සෝ ධම්මොත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මොත්තමං. මේ ධර්ම නොදෙක යම් කෙනෙක් වසර 100ක් ජීවත්වනට වඩා මේ ධර්ම දැකලා යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් ඒ දවස උතුම් කියලා දේශනා කරා. ඔන්න වයස වැඩි කරගන්න ක්‍රමය. මේ ජීවු දර්ශනේ ඔලිය තියාගෙන උදේ ඉඳන් නෑ වෙනකන් ජීවත් වුණා නම් එක දවසක් ඇස් දෙක තියාගෙන භාවනා කරන්න ඕනේ නෑ. මේ දර්ශනේ තියාගෙන ජීවත් වෙන්න ඕනේ. එහෙම ගත කරන එක දවසක් කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩි පිරිසක් නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන ඉන්නකොට. විසඳ ගන්නද? දැන් අපිට හිතෙන්නේ නිවන් දකින්න ඇස් දෙක පියාගෙන කැලේ ඉන්නකොට කියලා නෙමෙයි. නැත්තම් කරවල කුටියක ඉන්නකොට තමයි, භාවනා හෝලේ ඉන්නකොට තමයි නිවන් දකින්න කියලා හිතෙන්නේ නේ. පින්නතනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි පුර ශ්‍රාවකයන් ප්‍රමාණයක් නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන බණ අහනකොට සහ ඇස් දෙක අරගෙන මේ දර්ශනය පුහුණු කරමින් ඉඳිද්දී. මේ දර්ශනය ඇස් දෙක අරගෙන වැඩ කර කර ඉන්නේ. සෝනන් කියන මෙහෙණියක් සිටිය අය වයසට ගිහිල්ලා මහණුනේ, අවුරුදු 123 මහණුනේ. නමුත් ඇය නිරෝගී. අනිත් මෙහෙණින් වහන්සේලා බුදුහාමරෙන් බණ අහන්න ඒ දෙවරුන් දෙරට යනවා. මේ සෝනන් මෙහෙණිය තමගේ මෙහෙණිය ආරාමයේ අරගෙන ආයේ අර අනිත් මෙහෙවරුට වතුර උණු ගන්න. වතුර උණු ගන්න කම නිවන් දැක්කේ. වතුර උණු කරන්න හදනකොට නිවන් දැක්කේ. නිකන් නෙවෙයි අභිඥාත් එක්ක. සයිකික් එනර්ජිස් එක්ක. ඊට පස්සේ වතුර උණු කරේ නැහැ. වතුර මුට්ටිය නිකන් නිවන් තියෙනවා. ගිනි මෙලේ වෙන වතුර දෙක නිකන් තියෙනවා. දැන් මෙහෙ නොර වල වතුර හනුව වතුර වෙනවා. ඊපස්සේ මනින ගත්ත මේ දීපව උණු කලන් හත් කර නැහැ කියලා. ඊට පස්සේ ඇහුවා ගින්දර දෝන මොහතර දෝන කියලා. ඊට පස්සේ අපිට මොහතර ආන මොහතර බලන්න ඕන බාගින පිය කියලා කියනවා. ගින්දර නෑ වතුර නෙමෙයි. බලන්න අභිඥාවලින් යා හැදුවේ ඒ මොහතර විදිය. ඒක තේස්සක මේ ආචි කියන්නේ. අර වැඩ කර කර ඉන්නේ නහත් උනා නිත බණමනේ කියලා හේ මෙයා වතුර උණු කරනවා. එනිසා පේනතුනේ බොහෝ විට අපි මෙන්න මේක තේරුම් ගන්නට ඕන. මේ ගුණධම් දෙකෙන් අපි ආරයන් දුර බලනනේ. අපි ගෙදර දොරේ භාජන හොදනවා, වාහන හොදනවා, ගෙදර සුද්ධ පරිසර කරනවා, කෑම බීම වෙනවා. ඇතැමිට කාමරයක භාවනා කරන කෙනෙකුට වඩා ඉක්මනට නිවන් දකින්න මේ දර්ශනයත් කියලාගෙන. හැබැයි අපේ සත්පුරුෂ ගුණංග පේනතුනේ තියෙනට ඕන. අනිත් සත්පුරුෂ ගුණාංග ටික විසින් තමයි අපි වාදිනා යන්නේ. හැබැයි සත්පුරුෂ මාතෘකාවෙන් බෑ පේනතුනේ පින්කම් කරද්දී විතරක් බෑ මේ දර්ශනය තේරුම් ගන්න තරම් ඉතාම සියුම් නෝණක් තමයි තියෙනට ඕන ප්‍රඥාවන්ත වෙන්නට ඕන ඒ ප්‍රඥාව කියලා කියන්නේ උපාධි වලින් ලබන ප්‍රඥාවක් නෙවෙයි මාස් ඩිග්‍රී ඇන්ඩ් ડોක්ටරේට් එකකින් ලබන දැනුමක් නෙවෙයි ඒකයි ඒක එයාගේ ලිටරසි එක නැති වුණත් සාක්ෂරතාවය නැති වුණත් අකුරක්වත් කියන්න බැරි වුණත් එයාට මේ දර්ශනය කියනකොට තේරෙනවා නම් එයාට දුකෙන් දහසන පුළුවන්. එදාර උපාධිය ඔක්කොම තියාගෙනත් මේක කරන්න පුළුවන්. උපාධි තිබුණත් මේ දර්ශනය නැත්නම් එයාට කියන්න දෙන්නත් බැහැ. එනේ සාපේනතුන් මේ වගේ වටිනා දර්ශනයක් බුදුදහම තුළින් කියලා තියෙන අපිට. බලන්න මේක දකිනකොටම බලන්න මේ රූපේ නිදහසේක මොහතකයි අපි ඉන්නේ කියලා දැනගත්තොත් බලන්න කොච්චර තේනවද මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව. ඒ මොහොතේම වරණ අපිට දුකෙන් නිදහසෙන්න පුළුවන්. ඒකම ජීවිතය කරගන්න එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සතර සතිපට්ඨාන කියලා කියන්නේ කායනපස්සන, වේදනපස්සන, චිත්තනපස්සන, ධම්මනපස්සන කියන්නේ මෙන්න මේ හතර කියන්නේ උදේ ආවදිත මොහොතේ පටන් රාත්‍රී නිින්ද යන කම්ම සතර ඉරියව්වෙම මේ ධමත් එක්ක ජීවත් වෙන විදිය. ගච්ඡන්තෝ වාගච්ඡාමි පජානාති, පිටෝ වාටිතෝ මිති පජානාති, සයනවා සයනෝ මිති පජානාති, නිසින්නවා නිසින්නෝ මිති පජානාති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති, අතිතේ තීතේ ආයිතේ සම්පජානකාරී හොති, සංඝාටිපත්ත කීවර ධාරණේ සම්පජානකාරී හොති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති, කරන හැම දෙම තබන කීවරක් පාසා, ගන්න හුස්මරැල්ලක් පාසා, මෙන්න මේ දර්ශනයත් එක්කම හැම පියවරක්ම නිවන කරා යන ගමනක තමයි ධර්මයෙන් කියන්නේ. අනේදාක පරිතාම සංයතශීලී සංවර්ධීලී නිවනු සැනහුණු කෙනෙක් බවට පත් වෙනවා. අනිවිනි ගමන මගේ යම් කෙනෙක් ගමන් කරනවා නම් ඒ දරුවා මෙලොවට දැනට කරපු අම්මා තාත්තා දෙන්නත් නිවනු සැනසුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාගේ දරුවෝ ඉන්නවා නම් දරුවන්ට සැනසීමක්. ඒ කෙනාගේ සාමිපුරුෂයෙක් ඉන්නවා නම් සාමිපුරුෂයට සැනසීමක්. ඒ කෙනාට භාර්යාවක් ඉන්නවා නම් ඒ භාර්යාවට සැනසීමක්. ඒ කෙනාට සහෝදර සහෝදරයන් ඉන්නවා නම් ඒකට සැනසීමක්. අනේ අපේ නංගි, අපේ අක්කා, අපේ අයියා, මල්ලියා මේ ධර්ම ප්‍රැක්ටිස් කරනව නේද? කොච්චර ලස්සන දයන් හැසිරෙනකොට, යා කඩේට කරනකොට, යාළුවිට කොච්චර ලස්සන හිතක් යාර තියෙන්නේ. යා කතා කරනකොට, බලනකොට කොච්චර මෛත්‍රියෙන්ද බලන්නේ. යදාන තමයි පේන තුනේ සැබෑම මිත්‍රත්වය සැබෑම ආදරය හඩගන්නේ නිකන් ආදරයක් නෙවෙයි ඒ ආදරයේ ගෞරවයත් එක්ක මුසුවේ ආදරයක් වෙනවා සැබෑ ආදරය විතරක් නෙවෙයි ඒ ආදරයේ ගෞරවයත් එක්ක එකට යන ආදරයක් වෙනට ඕන ඒක නිකන් ඇති වෙන්නේ ඒකට දහම මුසුවෙන්නට ඕන දහම හදනක් කරගත් ජීවිතයක් වෙන්නට ඕන මේ දර්ශනය යුක්ත සීල සමාධි ප්‍රඥා වඩන හතර සතිපට්ඨානයේ පුහුණු කරන ජීවිතයක් වෙන්නට ඕන. එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරන්තායිච නිදුක්ඛං භයං පරන්තායිච නිබ්බයං සෝකං පරන්තායිච නිස්සෝකං පොන්තු සම්බේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැල්වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදෝ වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු